Buddhaṃ saraṇaṃ gacchāmi Dhammaṃ saraṇaṃ gacchāmi Sanghaṃ saraṇaṃ gacchāmi Dutiyam te Buddhaṃ saraṇaṃ gacchāmi Dutiyam te Dhammaṃ saraṇaṃ gacchāmi Dutiyam te Sanghaṃ saraṇaṃ gacchāmi Tatiyam te Buddhaṃ saraṇaṃ gacchāmi Tatiyam te Dhammaṃ saraṇaṃ gacchāmi Tatiyam te Sanghaṃ saraṇaṃ gacchāmi Ānātipātā vērmane sikkhāpadaṃ samādhiyāmi Adinnādānā vērmane sikkhāpadaṃ samādhiyāmi කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සන්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේත සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස යෝ චේවස්ස සතං ජීවේ දුස්සීලෝ අසමාහිතෝ ඒකාහං ජීවිතං සෙයියෝ සීලවන්තස්ස ජායිනෝ ශ්‍රද්ධාවන්ත පින්නතුනි අද දින මේ පින්නතුන් තමන්ගේ ජීවිතවල අනුස්මරණීය පින්කමක් සිදු කරන අවස්ථාව. ඉතින් මේ නිවසේට මිනි පහනක් වගේ හිටිය තමන්ගේ ආදරණීය පියතුමා සමුගත්තු මොහොතෙම සිදු කරන තමන්ගේ හිතේ බොහෝ කාලයක් මතක රැඳෙන පින්කමක් මේ කරන්නේ. දොන් ධර්මසේන මහත්මයා මිය ගිහිල්ලා දවස් 7ක් ගත වෙන අවස්ථාවේදී එතුමාට පුණ්‍යානුමෝදනාක් පිණිස සිද කරන ධර්මදේශනාමය පින්කමයි මේ සිද කරන්නේ. පින්තුනි, අපි සිද කරන අනිත් පින්කම් වලට වඩා 7 දවසේ පින්කම කියන එක අපි හැමදෙනාගේම මතකයේ හුඟක් රැඳෙන පින්කමක්. ඒකට හේතුව තමයි කෙනෙක් අපි ඇත්තෙන්ම කලින්ම බලාපොරොත්තු වෙන්නේ කොච්චර වයසට ගියත් කෙනෙක් මියයි කියලා නේද? ඉතින් එහෙම මිය ගියාට පස්සේ අපෙන් සමුගත්තු අවස්ථාවේ ඒ අය වෙනුවෙන් ඊට ආසන්නෙම සිදු කරන පින්කම අපේ ජීවිතේට ලොකු පණිවිඩයක් ගෙන දෙන අවස්ථාවක්. ඒ විතරක් නෙවෙයි අපේ ජීවිතේ හුඟක් කාල මතකයේ රැඳෙන පින්කමකුත් වෙන මේක. ඉතින් ධර්මසේන මහත්මයාගේ ජීවිතය ගැන කල්පනා කරන විට මේ නැත්තම් හැම දිනෙකම දන්නවා එතුමාගේ ජීවිතයේ සුවිශේෂ සත්‍ය පිළිබඳව. ඉතින් ඒ කරුණ අතරෙත් විශේෂ කරුණ ටිකක් අපි සලකලා බලන්න වටිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් දුස්සීලවත්ව ධ්‍යාන නොවඩා සිත නොවඩා අවුරුදු 100ක් ජීවත් වෙනට වඩා යම් කෙනෙක් එක දවසක් සිත වඩමින් සිල්වත් ජීවිතයක් ගත කරනවා නම් ඒක වටිනා ජීවිතයක් කියලා. ඉතින් ධර්මසේන මහත්මයාගේ ජීවිතයේ පුරාම අපි දකින දේ තමයි එතුමා සිල්වත් ගුණවත් සිත වැඩෙන ජීවිතයක් ගත කළා. මං හිතන්නේ එතුමාගේ මේ ජීවිතය විතරක් නෙවෙයි සසර මං හිතන ආත්ම භව 100 ගානක් එහෙම ආපු කෙනෙක්. එහෙම නැති කෙනෙකුට මෙහෙම ගත කරන්න පුළුවන් කමක් නැහැ. මේක ප්‍රෝග්‍රෑම් වලම ආවේ. එනකොටම ඇතැමිට ජීවිතෙන් 60ක් 70ක්ම තීරණය කළා තමයි අපි මේ ලෝකෙට එන්නේ. අපිට බොහෝ විට හිතෙනවා අපි ආවට පස්සේ මේ වැඩ පටන් ගන්න කියලා නේද? නමුත් වෙනතුනේ එහෙම නැහැ. අපි මේ ලෝකෙ ඉපදෙන කලින් බෑග්ග්‍රවුන්ඩ් එකේ ලොකු හිස්ට්‍රියක් අපේ තියෙනවා. සසර කලාව, කර්ම ශක්තියන් සහ අපේ ප්‍රාර්ථනාව. ඉතින් අන්නේ ප්‍රාර්ථනාවන් ඇතුව තමයි කෙනෙක් මේ ලෝකෙ ඉපදෙන්නේ. ඉතින් ධර්මසේන මහත්මයාගේ ජීවිතය අවසාන කාලය බලන විටත් ඒක හොඳට පේනවා. ලබන ආත්මය සඳහා ඔක්කොම සූදානම් වෙලා හිටියේ නේද? ඉතින් ඒ වගේම තමයි අපේ මේ ගත කරන ජීවිතයත් අපි මෙහාට එන කලින් හුඟක් දේවල් එක්කෝ අපි ප්‍රාර්ථනා කළා නැත්නම් කර්මයෙන්ම සකස් වෙලායි තියෙන්නේ. ඉතින් එතුමාගේ ජීවිතය දැස බලන විට එකතකින් උපතින්ම ලොකු ආයුෂක් විඳින්නට ලොකු පිනක් කළා තිබුණා. ඒ වගේම හොඳ ස්වාමි දීනියක් ලබන්න, පින්වන්ත දරුවන් ලබන්න, මුණුබුණු මිනිමිරියන් ලබන්න මේ හැම දෙයකටම එතුමා පින් කළා තමයි මේ ලෝකෙට ආවේ. ඒ ගත කරපු ජීවිතයේ අවසාන මොහොත දක්වාම සතුටෙන් කාලය ගත කළා. විශේෂයෙන් පින්තුණි ධර්මයක් මුණ නොගැසුණු ජීවිතයක ලක්ෂණය තමයි ජීවිතේ වියපත් වෙන ජීවිතේ එපා වීමක් තියෙනවා. ශරීරය දුර්වල වෙනකොට, ඇස් දෙක නොපෙනී යනකොට, කන් දෙක නොඇසී යනකොට ජීවිතය අර මුලින් තිබෙච්ච ප්‍රබෝධමත් ගති අඩු වෙනවා. ජීවිතේ කලකිරෙන ස්වභාවයක් තියෙනවා. නමුත් පින්තුණි කෙනෙකුට හරියට ධර්මයේ මුණ ගැහුණොතින් කෙනෙක් හරියට ධර්මයේ ප්‍රැක්ටිස් කරවතින් යාර ජීවිතය අවුරුදු 100ක් ගියත් ජීවිතය එපා වෙන්නේ නැහැ. එකහතකින් ජීවිතය එපා වෙන්නේත් නැහැ. අනිත් අතින් හුඟක් අය ජීවත් වෙන ලොකු ආසාවකුත් නැහැ. මෙන්න මේ දෙකම හරියට සමබර වෙනවා සාර්ථකව ධර්මයේ හැසිරෙච්ච කෙනාගේ ජීවිතේ. මොකද ඒ වෙනස? එක පැත්තකින් ජීවිතේ ඉක්මනට නැති කරගන්න ඕන කියලා ඉක්මනකුත් නැහැ. අනිත් පැත්තෙන් යදනතර හුඟක් කාල ජීවත් වෙන්න ඕන කියලා ලොකු ආසාවකුත් නැහැ. මෙන්න මේක තමයි පින්තුණි රහතන් වහන්සේ කෙනෙක්ගේ නැත්නම් ආධ්‍යාත්මික වශයෙන් දිනු වෙච්ච කෙනෙක්ගේ ජීවිතයේ තියෙන ලක්ෂණය. ඒ වගේමයි යදනතර නිතරම තමන්ගේ සිත දිනු කරන වැඩපිළිවෙලක නිතරම යෙදෙල ඉන්නවා. ධර්මසේන මහත්මයාගේ ජීවිතය තුලත් අපි එක හොඳින්ම දැක්කා. එතුමාගේ නමටම සරිලන විදියට දහමට ජීවිතයේ මූලිකත්වය දීලා කටයුතු කළා. එතුමා දැහැම ජීවිතයක් ගත කළා විතරක් නෙවෙයි. එතුමාගේ සහෝදරයන්, දරුවන්, ස්වාමි දියණිය ඇසුරු කරන හැම දෙනාමත් දහම පැත්තට යොමු කළා. පිනුතුන් මෙන්න මේක ජීවිතයක තියෙන ලක්ෂණය. සමහර විට අපි කියනවා මම නම් ධර්මයේ ප්‍රැක්ටිස් කරනවා මට අනිත්‍යය ගැන කරන්න දෙයක් නැහැ කියලා අපි නිදහස් වෙන්න හදනවනේ. එහෙම කරන්න පුළුවන් කමක් නැහැ පිනුතුනි. හරියට ධර්මයේ ප්‍රැක්ටිස් කරන කෙනෙක් නම් එයාගේ එක්සැම්පල් එක එයාගේ ආදර්ශයේ ළඟම එන්න ඇයිට ඇබ්සෝබ් වෙන්න ඕන, දැනෙන්නට ඕන. ඒ විතරක් නෙවෙයි අනිත් අය උනන්දු කරවන්න ඕන. මෙන්න මේ දෙකම දැහැමි ජීවිතයක තියෙන ලක්ෂණය. බුදුහාමුදුරුවෝ දේශනා කළා තමන් තෙරුවන් සරණ යනවා, අනිත් අයට තෙරුවන් සරණ යන උදව් කරනවා. ඒ වගේම තමන් පංචශීලය රකින්නවා, අනිත් කෙනාටත් පංචශීලය රකින්නට උනන්දු කරනවා. ඒ වගේම තමන් මෛත්‍රී භාවනා වඩනවා, අනිත් අයටත් මෛත්‍රී භාවනා කරන්න උනන්දු කරනවා. ඒ සියල්ලටම වඩා බුදුහාමුදුරුවෝ දේශනා කළා දහමේ හැසිරෙන කෙනා තමන් සතර සතිපට්ඨානය තුළ හික්මෙනවා, තමන්ගේ ඥාති මිත්‍ර ආදීනෝත් ඒ සඳහා යොමු කරනවා කියලා. මෙන්න මේක පින්නතුනි ධර්මසේන මහත්මයාගේ ජීවිතය තුළ අපි දැක්ක සුවිශේෂී ලක්ෂණය. ඒ නිසාම එතුමාට ජීවිතයේ වියපත් වෙන්න වෙන ජීවිතේ පාවුනේ නැහැ, සතුටෙන් ගත කරා විතරක් නෙවෙයි ඇසුරු කරන අනිත්යයට එතුමා එපා වුනේ නැහැ. මේක තමයි පින්නතුනි අපට ගන්න තියෙන ලොකුම ආදර්ශය. ඇතැමිට අපි රූප සම්පන්නිය හොඳට තියෙනකොට, කටහඬ ලස්සනට තියෙනකොට, ඇස් දෙක හොඳට පේනකොට, කන් දෙක හොඳට ඇහෙනකොට, අපිත් එකට ගෙන ගියාගත්තු යහළු මිත්‍රාදීන් ඉන්නකොට අපිට ජීවත් වෙන ආසයි නේද? නමුත් අර තමන් එකට හිටියයි ටිකෙන් ටික දුරස් වෙනකොට, ඒ අය ජීවිතවලින් සමු ගන්නකොට, තමන්ගේ ශරීරය දුර්වල වෙනකොට, තමන්ගේ ජීවිතය එපා වීමක් වෙනවා. නමුත් පින්නතුනේ ධර්මයේ හැසිරෙන කෙනාට මේක වෙන්නේ නැහැ. මෙන්න මේක සුවිශේෂී ලක්ෂණයක්. දැන් ස්වාමීන් වහන්සේ කෙනෙක් ගත්තත් වයසට යන්න යන වටිනාකම අඩු වෙන්නේ නැහැ, වටිනාකම වැඩි වෙනවා. ඒකට හේතුව තමයි ධර්මානුකූල ජීවිතයක් ගත කිරීම. ඉතින් මෙන්න මේකත් ධර්මසේන මහත්මයාගේ ජීවිතය තුළ අපි දැක්ක ලක්ෂණය. අනිත් දේ තමයි එතුමා නිතරම මෛත්‍රී සහගතව කාලය ගත කළා. ඒ කියන්නේ අනිත් අයත් එක්ක අමනාපුනේ නැහැ. මං හිතන්නේ එතුමා සමග ඒ ජීවිත කාලෙම ඇසුරු කරපු අය, එතුමාත් එක්ක රැකී රක්ෂා කරපු පින්තුරුත් මෙතන ඉන්නවා, එක ස්ථානවල වැඩ කරපු අය, එයත් මම හිතන්නේ දන්නවා, සහෝදරය දන්නවා. එතුමා අනිත් අය සමග අමනාප වීමක් තිබුණේ නැහැ නේද? එතුමාත් එක්ක යහළු වෙච්ච කෙනෙක් ලේසින් අමනාප වෙන්නේ නැහැ. අනිත් අය ඇතැමිට අමනාප වෙන්න පුළුවන්. නමුත් එතුමා අමනාපුනේ නැහැ. මෙන්න මේ නිසා අනිත් අයට අපිව එපා වෙන්නේ නැති වෙනවා. අනිත් අය අපට සමීප වෙන්න අපට එයා ගැන ආදරයක් ඇති වෙනවා. මෙන්න මේකත් එතුමාගේ ජීවිතය තුළ තිබිච්ච විශේෂ ලක්ෂණයක් විදිහට අපි දකිනවා. අනිත් දේ තමයි තමන් එකට හිටිය යහළු මිත්‍රාදීන්, ඒ වගේම තමන්ට උදව් කරපු යහළු මිත්‍රාදීන් හොඳට මතකයේ තිබුණා. දැන් මීට අවුරුද්දකට දෙහිකට වගේ කලින් මම හිතන ප්‍රින්ස් ගුණසේකර මහත්මයා, ඊළඟ තිසේර මහත්මයා වෙනුවෙන් ඒ අය තමන්ට එම්බසි වැඩ කරන්න අවස්ථාව ලබා දීම සහ මේ රටට එන්නට උදව් කිරීම ගැන මුළු ජීවිත කාලෙම මතක තියාගෙන හිටියේ. ඒ අය හැම පින්කමකදීම වගේ මතක් කළා. විශේෂ පින්කමක් කළා, ධර්ම දේශනාවක් කරලා ඒ අය ජීවත්වල ඉන්න අයට ආශිර්වාද කළා, මිය ගියාට පුණ්‍යානුමෝදනා කළා. මෙන්න මේකත් පින්නතුනේ තිමුණු සුවිශේෂ ලක්ෂණයක් විදිහට මා දකිනවා. ඉතින් විශේෂයෙන්ම දරුවෝ විදිහට ඔබ හුඟක් ඒ තාත්තගේ ගුණ දකින්නට ඇති. ඉතින් අවුරුදු 60කට වඩා කාලයක් මම හිතන පාරිත මහත්මයා තමගේ ආදරණීය තාත්තලාගෙන් ආශ්‍රය කළා. ඉතින් අනිත් දරුවනුත් මම හිතන අවුරුදු 50කට වඩා කාලයක් තාත්ත වැසුරු කළා. ඉතින් එකාතකින් එවැනි තාත්ත කෙනෙක් ලබන්න ඔබ පින්වන්තයි. අනිත් පැත්තෙන් ඔබ වැනි දරුවන් ලබන්න ඒ තාත්ත පින් කළා තියෙනවා. අනිත් දේ තමයි පින්නතුනේ කෙනෙකුගේ ජීවිත කාලය අවුරුදු 75ක් 80ක් ජීවත් වෙනවා නම් ඒ කෙනා ගෙනාවු කර්ම ශක්තියෙන් තමයි ජීවත් වෙන්නේ. හැබැයි අවුරුදු 80ට පස්සේ ජීවත් වෙන ටිකේ වැඩි ගෞරවයෙන් හිමි වෙන කාටද? ඒ උපස්ථාන කරන දරුවන්ට. ඊට පස්සේ ටික රැගෙන යන්නේ තමන්ගේ ළඟම ඉන්න ඥාතීන්ගේ උපකාරයෙන් තමයි ඉතුරුට කියන්නේ. ඒ නිසා අපි විශ්වාස කරන ධර්මසේන මහත්මයාගේ ජීවිතයත් අවුරුදු 80ක් විතර යනකම් එතුමාගේ පිනෙම ජීවත් වෙන්නේ නැති. ඊට පස්සේ ඇස් දෙක නොපෙනී ගියා. ඊට පස්සේ ජීවත් වෙච්ච අවුරුදු 20ෙම ගෞරවයේ වැඩිපුර හිමි වෙන්නේ දරුවන් ඉදිරියට ඔබට. ඉතින් ඔබ ඒ ගැන හුඟා සතුටටපත් වෙන්න. තමන් ඇති දෙඩි කරපු අම්ම තාත්ත දෙනට උපස්ථාන කිරීම බුදුහාමර දේශනා කළේ නිවසේ ඉඳගෙනම කරන්න පුළුවන් ලොකුම පින්කම විදියට. බුදුරජාණන් වහන්සේලා පහළ නොවෙච්ච කාලවල ලෝකෙ මිනිස්සු කරන ප්‍රධාන පින්කම තමයි සුගතිගාමි වෙන්න කරන ප්‍රධාන පින්කම තමයි තමන්ගේ අම තාත්තට සැලකීම කියලා. අබුද්ධෝත්පාද කාලවල අය වෙනත් පින්කම් ගැන එච්චර දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ නොවෙච්ච කාලවල බොහෝ දෙනා සුගතිගාමි වෙන්නේ තමන්ගේ නිවසේ මිඳගෙන අම්මට තාත්තට සලකලා කියලා. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කළා අම්ම තාත්ත දෙන්න කියලා කියන්නේ පින් කුඹුරු දෙකක් කියලා. ආහුණෙය සහ පාහුණෙය ගුණෙන් යුක්තයි. දරුවන්ගේ පුද සැලකිලි ලබන්නට දොර ඉඳල උනත් ගෙනත් දෙන දේ පිළිගන්නට, එහෙම දීලා පින් රැස් කරගන්නට තියෙන නිවසෙම තියෙන පින් කුඹුරු දෙකක් විදියටයි බුදුහාමුදුරෝ තමන්ගේ අම්ම තාත්ත සැලකුවේ. ඉතින් මේ දරුවෝ ඉතාම ආදරෙන්, දරුව විතරක් නෙවෙයි ඉතින් ලේලිලා බෑනලා මේ හැම දෙනාමත් දරුවම වගේ හිතලා ඒ තාත්තට සැලකුවා. විතරක් නෙවෙයි අසල්වැසි අය, දොර බැහැර ඉන්න අය පින්කම් වලට සහභාගි වෙලා විටින් විට ඇවිල්ලා බලලා එතුමා කැමති කෑම බීම ගෙනත් දීලා සතුටු කළා. ඒ ඇත් පින්කම් කරගත්තා. ඉතින් මේ හැම දෙයක් ගැනම හිතනකොට ඔබට හුඟා සතුටටපත් වෙන්න පුළුවන්. ඉතින් ඒ තාත්තගේ, ඒ ඥාතිවරයාගේ ගුණ අපි අහලා එතුමා ගැන සතුට වෙලා යන විතරක් නෙවෙයි, අපේ ලොකු වගකීමක් තියෙනවා. එතුමාගේ ළඟ තිබිච්ච ගතිගුණ ඔක්කොම බැරි වුණා ටිකක් හරි අපේ ජීවිතයට මෙතනින් රැගෙන යන්න. ඒක තමයි මේ ජීවිතෙන් ගන්න තියෙන ලොකුම ආදර්ශය. ඕනෑම කෙනෙක් ආශ්‍රය කරනකොට පින්නතුනි ඒ කෙනාගේ ළඟ සුවිශේෂී ගතිගුණ තියෙනවා. ඊටාම සියුම බලනකොට එකක් දෙකක් හරි හොඳ ගතිගුණ කෙනෙක්ගේ ජීවිතය තුළ තියෙනවා. විශේෂයෙන් මේ වගේ කෙනෙක්ගේ ජීවිතය තුළ එවැනි සුවිශේෂී ලක්ෂණ රාශියක් තිබුණා. ඉතින් අන්න ඒ ගුණ හොඳට තේරුම් අරගෙන තමනු ජීවිත සාර්ථක කරගන්න බලන්න. ඇස් දෙක අන්ධ වුණත් හිතට දුකක් නොලැබෙන විදියට තමන්ගේ ජීවිතය පුළුවන් තරම් දුරට ධර්මයේ පැත්තට යොමු කරගන්න. එනිසා එතුමා ඇස් දෙක පේන්නේ නැහැ කියලා කිසි විටකත් මම හිතන්නේ දුකුනේ නැහැ. එතුමා හිතුවේ මේක කර්ම දෝෂයක් වෙන්නේ නැති, හරියට ප්‍රතිකාරයක්වත් කරගන්න බැරි වුණේ මෙච්චර රටකත් ඉඳලා. ඉතින් නමුත් එතුමාට ඒ ගැන ලොකු දුකක් ජීවිතේ තිබුණේ නැහැ. ඒකත් එක්කම වැඩිපුර ධර්ම පැත්තට යොමු වුණා. ඒ විතරක් නෙවෙයි, එතුමාට හොඳ මතක ශක්තියක් තිබුණා. දැන් අපි ඇතැම් විට මේ අවුරුද්දේ ධර්මචාරිකාවට, ධර්මදේශනාවට ගෙදරාවට පස්සේ ඇතැම් විට හඳුන්වා දීමක් කරනවනේ. ඉතින් හඳුන්වා දීමක් කරනකොට කියනවා ගිය අවුරුද්දේ නම් අහවල් හාමුදුරුව ආවේ නැහැ, මේ අවුරුද්දේ නම් ඇවිල්ලා ඉන්නවා. හැබැයි ගිය අවුරුද්දට ඉස්සෙල්ලා අවුරුද්දේ නම් ඒ හාමුදුරුව ආවා, ඊට කලින් අවුරුදු දෙකකට කලින් නම් ඒත් ආවේ නැහැ. එදා කිව්වේ සීහෝපම සූත්‍රයේ, එදා බණ වැඩිපුර කිව්වේ හවල් හාමුදුරුවෝ. ඒ වගේ අවුරුදු ගානක මතකය හොඳට එතුමා තුළ තිබුණා. ඉතින් මෙන්න මේකත් පින්නතුනි ජීවිතයේ තියෙන ලක්ෂණය. අනිත් දේ තමයි ජීවිතයේ කොයිතරම් කාලයක් ගත කළත් සිහි විකල් වෙන්නේ නැහැ කියන කාරණය. අසම්මෝල් හෝ කාලං කරෝති කියලා කාරණයක් ධර්මයේ විස්තර වෙනවා. සිහි මුලා නොවි මරණයට පත් වෙනවා කියලා. සිහි මුලා වෙනවා කිව්වහම කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි ඇතැම් විට රෙස්පොන්ඩ් කරන්නේ නැත්නම් කෙනෙක් නිහඬව ඉන්නවා නම් කෙනෙක් හිතනවා සිහි විකල් වෙලා කියලා. ඒක සිහි විකල් වෙලා කියලා කියන්නේ නැහැ. කෙනෙක් ආබාධය නිසා හෝ ඉන්ද්‍රියන් දුර්වල වීමෙන් අන්තිම දවස් දෙකක් පැය කිහිපයක් ඇතැම් විට සති ගාණක් වුණත් කිසිම ප්‍රතිචාරයක් නොදන්වා නොහඟවා කෙනෙක් ඉන්න පුළුවන්. ඒක සිහි විකල් වීමක් විදිහට සැලකන්නේ නැහැ. එහෙනම් සිහි විකල් වෙනවා කියන්නේ මොකද්ද? තමන් කරන කියන දේවල් ගැන තමන්ට හැඟීමක් නැහැ. ඇතැමිට ළඟ ඉන්නට බනිනවා, කේන්ති ගන්නවා. කරන කියන දේවල් ගැන තමන්ට කිසිම අවබෝධයක් නැතුව සිහි විකල් වෙනවා වගේ, අපි කියන්නේ පිස්සුවෙන් වගේ කියලා. අන්න ඒ වගේ වැඩ කිරීම තමයි සිහි විකල් වෙනවා කියලා කියන්නේ. එතකොට ධර්මයේ හැසිරෙච්ච කෙනෙකුගේ ලක්ෂණය තමයි එහෙම වෙන්නේ නැහැ. ඉතින් ධර්මසේන මහත්මයාගේ ජීවිතය අවුරුදු 100ක් වෙනකන් එතුමා හොඳට හිටියා. ඒ විතරක් නෙවෙයි, 100 වෙනි පින්කම කරන්නත් එක්කම තමයි මෙතෙක් කලින් නැත්තේ නේද? ඉතින් ඒ වගේමයි ඉපදුනේත් පින්වන්තම මාසේ. දැන් බලන්න මේ ඔක්කොම අපි ප්‍රෝග්‍රෑම් වෙලා කියලා බලන්න මේ කියන හැටිනේ. දැන් බුදුරජාණන් වහන්සේලා 15 වෙනි මාසයේ මේයි මාසයේනේ. ඉතින් මේ හැම දෙයක්ම බලන්න දැන් මේක තමයි ගියාතම භාවල හොඳට පින්කම් කළා ඒ පින්කම් වල ශක්තිය තියෙන කෙනෙක්ගේ ජීවිතයක තියෙන ලක්ෂණය. බුදුරජාණන් වහන්සේ මේකට දේශනා කරපු ඉතාම ලස්සන සූත්‍රයක් තියෙනවා, සංඛාර උප්පත්ති කියන සූත්‍රය. මේ සංඛාර උප්පත්ති කියන සූත්‍රය සඳහන් කරනවා යම් කිසි කෙනෙක් ජීවත් වෙන කාලයේහි ශ්‍රද්ධාව දිනු කරනවා නම්, සිල්වත් බව දිනු කරනවා නම්, ධර්මඥානයෙන් දිනු වෙනවා නම්, දන් දෙනවා නම්, ප්‍රඥාව දිනු කරනවා නම්, ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතවත් බව, ඒ වගේම ඡාගී බව, ප්‍රඥාව, මෙන්න මේ කරුණු දිනු කරනවා නම් මොනවද? ශ්‍රද්ධාව confidence in the triple gem. සීලය virtue or moral conduct. ශ්‍රුතවත් භාවය learning dhamma. And chage generosity panya wisdom. මෙන්න මේ කරුණ පහ ජීවිතයේ කෙනෙක් වැඩිපුර දිනු කරනවා නම් අන්න ඒ කෙනාට හැකියාව තියෙනවා ඊළඟ ආත්ම භාවයේ තමන් ඉපදෙන තැන තමන්ට තීරණය කරන්න. හැබැයි මේවා දිනු නොකරොත් බෑ කරන්න. නිකන් ඉඳලා මං අහවල් තැන ඉපදෙන්නේ කියවට එහෙම ප්‍රාර්ථනා කරලා හරියන්නේ නෑ. මේ ශ්‍රද්ධාදී ගුණධම් උපරිම මට්ටමට යම් කිසි කෙනෙක් දිනු කල ඉන්නවා නම් ඒ තැනත්තාට තීරණය කරන්න පුළුවන් මං නැවත උපදින්නේ මනුස්ස ලෝකයේද දිව්‍ය ලෝකයේද බ්‍රහ්ම ලෝකයේද කියලා තමන්ටම තමන් ගැන තීරණය කරන්න පුළුවන්. ඒක තමයි පළවෙනි කාර්යය. ඒ විතරක් නෙවෙයි තැනැත්තාට තීරණය කරන්න පුළුවන් මනුස්ස ලෝකයේ ඉපදෙනවා නම් මනුස්ස ලෝකයේ කොයි කුලයේද තමන් ඉපදෙන්නේ කියලා. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ හැටියට තිබුණා බ්‍රාහ්මණ කුලයේ තිබුණා ශාස්ත්‍රීය කුලයේ තිබුණා වෛශ්‍ය කුලයේ තිබුණා මේ වගේ කුලයන්ගෙන් කොයි කුලයේද තමන් ඉපදෙන්නේ කියන එක තමන්ට කලින්ම තීරණය කරන්න පුළුවන්. දැන් ධර්මසේන මහත්මයා දැන් තීරණය කළනේ හිටියේ නේද ඉපදෙන ස්ථානයේනේ ශ්‍රී ලංකාවේ වායඹ පළාතේ අක්කර 50ක් විතර තියෙන ස්ථානයක් සමීපේ කොයි පළක් හදන්න බලාගෙන නේද? ඒ වගේ ප්‍රාර්ථනාවක් ඇතුවනේ හිටියේ. පිනුතිනේ ප්‍රාර්ථනා ඉෂ්ට වෙනවා හරියට මේ කරුණවල හිටියනම් මං හිතන්නේ බොහෝ විට එතුමායි ප්‍රාර්ථනාව ඉෂ්ට කරගනී කියලා අපිට හිතෙනවා. පින්නතුනි මේකේ උපරිමයට ගිහිපු කෙනා තමයි කවුද? තමන් ඉපදෙනකොට ඒ ඉපදෙන ස්ථානය ගැන සම්පූර්ණයෙන්ම තමන්ගේ කන්ට්‍රෝල් එක තියාගන්න පුළුවන් කෙනා කවුද? ඔව් ඒ තමයි බෝසත්යන් වහන්සේ. සම්බුද්ධත්වයට පත් වෙන උතුමෙක් අවසානාත්ම භාව ඉපදෙනකොට මේ පහ විශේෂයෙන් කොයි කාලයේද තමන් ඉපදෙන්නේ? ඒ වගේම කොයි රටේද ඉපදෙන්නේ? ඒ කොයි රටේ කොයි ප්‍රදේශයේ ප්‍රොවින්ස් එකේද ඉපදෙන්නේ? ඒ වගේම අම්මා කවුද? ඒ වගේම කුලය. මේ පහම කලින් තීරණය කරන්න පුළුවන්. මේවට අපි කියන්නේ පස්මහා බැලුම් කියලා. කාලය, දේශය, දීපය, කුලය, මව. ඔව් මේ පහම උපරිම ලෙස දිනු කරපු උත්මේ තමයි සම්මා සම්බුද්ධත්වයේ සඳහා අවසාන භවයේ විදියට මනුස්ස ලෝකයේ ඉපදෙන කෙනෙකුගේ තියෙන දක්ෂතාවය හැකියාව. ඒ විතරක් නෙවෙයි බෝසත්යන් වහන්සේ මව් කුස පිළිස්සන ගන්න ඉතාම සිහියෙන්. මව් කුසේ මාස 10ක් ඉන්නවා මාස 10ම සිහියෙන් ඉන්නේ. මව් කුසෙන් මෙලොවට බිහි වෙන්නේ ඉතාම සිහියෙන්. ඒක බෝධිසත්යන් වහන්සේ කෙනෙකුට තියෙන සුවිශේෂී හැකියාවක්. නමුත් ඒ මට්ටමටම බැරි වුණත් කුසල් දිනු කරපු කෙනෙකුට මෙන්න මේ කරුණ තීරණය කරන්න පුළුවන් කලින්ම. ඒ නිසා පින්වතුනි බුදුහාමුදුර අපට දේශනා කළා අපේ හිත ඉහළටම දිනු කරගන්න ක්‍රමය ගැන බුදුහාමුදුර අපට ධර්ම දේශනා කළා. පින්වතුනි මේ මග අපි අනුගමනය කළොතින් අපේ මරණයෙන් පස්සේ ජීවිතයේ සුගතිගාමි වෙන විතරක් නෙවෙයි මේ ගත කරන ජීවිතයම තමයි සාර්ථක කරගන්න පුළුවන්. බොහෝ විට ධර්මානුකූල ජීවිතයක් ගත කරනවා කියලා කියපු ගමන්ම කෙනෙකුට මතක් වෙන්නේ මොකද්ද? මරණයෙන් පස්සේ දිව්‍ය ලෝක යන්න වගේ කතාවක් තමයි මතක් වෙන්නේ. නමුත් පින්වතුනි අද උපතින් බෞද්ධයන්ටත් වඩා උපතින් අබෞද්ධ අය වසර 30-40 අඛණ්ඩව රිසර්ච් කළා දැන් තේරුම් ගන්න තියෙනවා මනස දිනු වෙනකොට හිත පිරිසිදු වෙනකොට තමන්ගේ මේ සෛල වලට ජීන්ස් වලට සම්පූර්ණයෙන්ම බලපාලා තමන්ගේ නිරෝගී භාවය රූප සම්පත්තිය ඇතුළු කරුණු ගානකට ඍජුවම තමන්ගේ මනසේ ක්‍රියාකාරීත්වයේ ශරීරයට බලපානවා කියලා. ඇතැම් විට උපතෙන් යම් යම් විදිහේ අවාසි සහගත තත්ත්වයන්ගෙන් තමන් ඉපදෙලා හිටියත් හිත දියුණු කරන්න අර කායික රෝගත් අඩු වෙලා ඇතැම් විට තමන්ගේ රූප සම්පත්තිය අඩුවක් තියෙනවා නම් ඒවත් හරියනවා. කටහඬ අඩුවක් තියෙනවා නම් ඒවත් සාර්ථක වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ පින්කමලනිසංස විදියට තමන්ට අතීත කර්ම ශක්තියෙන් එන්න තියෙන අකුසල විපාක තියෙනවා නම් ඒවත් හුඟා දුරට යටපත් වෙනවා මේ කරන බලවත් කුසල ආනිසංස විදියට. එනිසා පින්වත්නි අන්නේ කුසල් දහම් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කාරණයක් තමයි අද අපි විශේෂයෙන් විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ පින්නතුන් හැම දිනෙකම දහමට නැඹුරු අය ඔබ පින්නතුනි ජීවිතේ ඉතාම වටිනා දුර්ලභ අවස්ථාවක් මේ ලබා ගත්තේ. ඉතින් ධර්මසේන මහත්මයා සමාගි ජීවිතයෙන් උපරිම ප්‍රයෝජන අරගෙන මේ ලෝකෙන් නික්මිලා ගියා වගේ ඔබ එතුමාට කරන ගෞරවය තමයි එතුමාගේ ගමන් මගේ තමන්ට පුළුවන් දුරක් යන්න තමන් උත්සාහ කරන්නට ඕන. ඒ සඳහා හේතු වෙන කරුණු ටිකක් ඉතාම අනුපිළිවෙලින් අපි මෙතන ඉඳන් සඳහන් කරනවා. දිනක් බුදුරජාණන් වහන්සේ වෙත ආපු එක්තරා දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ගාථාවක් සඳහන් කළා. උපනීයති ජීවිත මප්පමායෝ ජරෝපනීතස්සන සම්තිතානා ඒතං භයං මරණේ පෙක්කමානෝ පුඤ්ඤානි කෛරාත සුඛාවහානි. උපනීයති ටිකෙන් ටික අපි මහලු බව කරා ලං වෙනවා. ඒ කියන්නේ මේ ඒජින් එක කියලා ඩිකේ කියන එක. ජීවිතං අප්පමායු ජීවිතේ ඊටාම ටික කල ඇතින අවුරුදු 100ක් ජීවත් වුණත් මේක ලොකු කාලයක් නෙවෙයි. ජරෝපනීතස්සන සම්තිතානා ජරාවට පත් වෙනකොට මහලු වෙනකොට Tamanට කියලා නැකවරණයක් නැහැ. ඒතං භයං මරණේ පෙක්කමානෝ මෙන්න මේ මරණය පිළිබඳව බිය තියෙන කෙනා මොකද කරන්න ඕන? පුඤ්ඤානි කෛරාත සුඛාවහානි. සැපගෙන දෙන පින්කම් කරන්නට ඕන. දැන් මෙතන ඉඳන් කියන කරුණ ගැන හොඳ අවධානයෙන් ඉන්න. Tamanට ලොකු ප්‍රයෝජනයක් වෙනවා මේ කියන කාරණා ටික. හිතන්න මේ සාමාන්‍යයෙන් සරලව කියන බණක්ම කියලා හිතන්න එපා. ඊට වඩා ගැඹුරට යනවා. හැබැයි ඔබ අවධානය දිගටම තියාගන්නට ඕන. මේ ගාථාව ප්‍රකාශ කළ වෙලාවේදී බුදුහාඳුර මොකද සඳහන් කළේ? දැන් මේ ගාථාව ප්‍රකාශ කළේ දෙවි කෙනෙක් ඇවිල්ලා රාත්‍රී කාලේ. බුදුහාඳුර හමු වෙන්න ඇවිල්ලා. This stanza is said by a divine being at night. එතකොට මේ ගාථාව ගැන බුදුරජාණන් වහන්සේ මොකද සඳහන් කළේ? මේකත් එකම තවත් ගාථාවකුත් වෙනවා. මේ ගාථාව සඳහන් කරපු ගමම බුදුහාඳුරුව තවත් ගාථාවක් දේශනා කළා. මොකද දේශනා කළේ? උපනීයති ජීවිත මප්පමායෝ ජරෝපනීතස්සන සම්තිතානා ඒතං භයං මරණේ පෙක්කමානෝ ලෝකාමි සම්පජහේ සම්තිපෙක්කෝ කියලා. දැන් අර දෙවියා කිව්වේ මොකද්ද? මරණය ගැන බිය තියෙනවා නම් අප්‍රමාදීව පින්කම් කරගන්න කියලා. බුදුරජාණන් වහන්සේ කනුමත කරාද ප්‍රතික්ෂේප කළාද? When this divine being explained this stanza, the Supreme Buddha neither rejected nor accepted. බුදුහාඳුර මේක ප්‍රතික්ෂේප කළෙත් නැහැ, අනුමත කළෙත් නැහැ. එහෙම ඉඳලා බුදුහාඳුරේ ගාථා වෙනස් කළ ඊළඟට ආයි සඳහන් කරනවා. අර දෙවියා සැපගෙන දෙන පින් දහම් කරන්න කියලා කියනකොට බුදුහාඳුර මොකද දේශනා කළේ? ලෝකාමි සම්පජහේ සම්තිපෙක්කෝ. ලෝකෙට තියෙන ආසාව දුරු කරන්න, තෘෂ්ණාව දුරු කරන්න කියලා. මොකද්ද මේ ගාථා දෙකේ වෙනස? කාටද කියන්න පුළුවන්? ඔව් බොහොම හොඳයි. එක ගාථාවකින් කියන්නේ ස්වර්ග මාර්ගය, අනිත් ගාථාවෙන් ප්‍රකාශ කරන්නේ මොකද්ද? මොක්ෂ මාර්ගය. එතකොට ඇයි මේ දෙවියා මේ විදිහට ගාථාව සඳහන් කළේ? දන්නවද හේතුව? පින්නතුනේ එක මහා පුදුම සහගත හේතුවක්. මොකක්ද දන්නද හේතුව? මේ දෙවියාම ගියාත්ම භාවයේ මනුස්ස ලෝකයේ බ්‍රාහ්මණෙක් වශයෙන් හිටියා. එයාතු තව කෙනෙකුයි. අවුරුදු 120 පිරෙන වෙලාවේදී බුදුහාමුදුර හමු වෙන්න ආවා. ඇවිල්ලා කියන බුදුහාඳුරනේ මට අවුරුදු 120ක් වෙනවා. පිනක් දහමක් කරගත්තේ නැහැ. අකුසල් වලින් වැළකුණෙත් නැහැ. බුදුහාඳුරනේ මට යහපත වෙන දෙයක් කියන්න කියලා. අන්න ඒ වෙලාවේ බුදුහාඳුරෝ දේශනා කරපු ගාථාව තමයි මේ දෙවියල දැම්මේ සඳහන් කළේ. ඔබට තේරෙනවද මේක? එදා අර අවුරුදු 120ක් වසෙන් මනුස්ස ලෝකෙ හිටිය වයස්ගත බ්‍රාහ්මණයා එදා බුදුහාඳුරන් යහපු ගාථාව අහලා එයා ඒ කාලේ ධර්මයේ හැසිරෙලිය ටික කාලේ දිවි ලෝකෙ ගිහිල්ලා අර ගාථාව නැවත ඇවිල්ලා බුදුහාඳුර ළඟ සඳහන් කරනවා. දැන් සඳහන් කරනකොට දැන් බුදුහාඳුර පිළිගන්නවද? බුදුහාඳුර පිළිගන්නේ නැහැ දැන්. බුදුහාඳුරම දේශනා කරපු ගාථාව මෙයාට බුදුහාඳුර දැන් එහෙම අනුමත කරන්නේ නැහැ. ඇයි ඒකට හේතුව? එහෙනම් බුදුහාඳුරන්ට එදාම දේශනා කරන්න තිබුණේ අනිත් ගාථාවද? ඇයි එකක් විතරක් දේශනා කළේ? ඔව්, එදා ඒ අවුරුදු 120 දී හිටිය අවස්ථාවේදී යාට මොක්ෂ මාර්ගයේ නිවන සඳහා වඩන තරම් කායික ශක්තියක්වත් ඇතැමිට මානසික දියුණුවක්වත් එදා යාට තිබෙන්නේ නැහැ. හැබැයි 120 හිටිය සමහර අයට කෙලින්ම නිවන් දකින්නම බණ කියලා තියෙනවා. හැබැයි මේ බ්‍රාහ්මණයට එහෙම බණ කියලා නැහැ එදා බුදුහාඳුරෝ. ඔහුගේ මානසිකත්වයේ තේරුම් අරගෙන එදා ඔහුට අවශ්‍ය වෙලා තිබුණේ සුගතිගාමි වෙන විතරයි. ඔහු ඇතැමිට අපාගත වෙන හිටිය කෙනෙක්. බුදුහාමුදුර ඔහුට ආසන්නම අවශ්‍ය කාරණේ වුණේ දිව්‍ය ලෝක යන මාර්ගය කියන්න ඒ අනුශාසනාවයි එදා කළේ. දැන් අපේ අය දැන් අර සිද්ධිය දන්නේ නැති අපි සඳහන් කරන්නේ මොකද්ද? බුදුහාමුදුරයි පින්කම් කරන්න කියලා නැහැ, කුසල කරන්න නැහැ කියලා තියෙන්නේ. සතර සතිපට්ඨානය වඩන්න, චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න, පටිච්චසමුප්පාදය තේරුම් ගන්න, ඒකයි කරන්න ඕන, ඔය පින්කම් කර කර හිඳින හරියන්නේ නැහැ කියලා කියන්නේ නේ. පින්නතුනේ බුදුරජාණන් වහන්සේ මහා ප්‍රඥාවන්ත වගේම බුදුහාඳුර මහා කරුණාවෙන් යුක්තයි. ලෝකේ ඉන්න හැම දෙනාටම එකපාරම ගැඹුරු ධහමම තේරෙන්නේ නැහැ. සමහර අයට මුලින් ස්වර්ග මාර්ගයයි දේශනා කරන්නට ඕන. හැබැයි ස්වර්ග මාර්ගය දේශනා කරන අතරේදී බුදුහාඳුර මොක්ෂ මාර්ගය දේශනා කරනවා. ඇයි එහෙම දෙකම දේශනා කරන්නේ? සමහර අයට බුදුහාමුදුරෝ සුගතියට යන මාර්ගය විතරයි කියන්නේ. සමහර අයට බුදුහාමුදුරෝ දේශනා කරන්නේ නිවන් දකින්නම විතරයි. ඇයි ඒකට හේතුව? සමහර තනි පුද්ගලෙක් හමු වෙච්ච වෙලාවේදී, එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි හම්බ වෙච්ච වෙලාවේදී එයාට ගැළපෙන එක විතරයි කියන්නේ. දැන් බාහ්‍ය දාරුචීරිය හම්බ වෙච්ච වෙලාවේ, පුකුසාති රජතුමා හම්බ වෙච්ච වෙලාවේ ස්වර්ග මාර්ගය කිව්වේ නැහැ. ඍජුවම මොක්ෂ මාර්ගය නිවන් දකින මාර්ගය කිව්වේ. කොසල් රජතුමාට දේශනා කරපු ධර්මවල බොහොමයක තියෙන ස්වර්ගගාමි මාර්ගය. ඒ තනි පුද්ගලයන්ට දේශනා කරනකොට තනි පුද්ගලයන්ට අදාළ එකක් විතරයි කියන්නේ. හැබැයි ලොකු ඔඩියන්ස් එකක් ඉන්නකොට බුදුහාමුදුර අර අනුපූර ප්‍රතිපදාවෙන් යන්නේ. ග්‍රැජුවල් පැත් එකෙන් යන්නේ. දාන කතා, සීල කතා, සග්ග කතා, කාමානං ආදී එනවන්, ඕකාරං සංකිලේසං, ඔහොම ඔක්කොම පියවර ගානක්. ඔය සාමාන්‍ය ඵල සූත්‍ර එහෙම තියෙන්නේ. දිග විස්තරයක් කියනවා. ඇයි එහෙම කියන්නේ? ඔව්, ඔඩියන්ස් එක වැඩි නම් එක එක අයට කුමන හෝ තැනකින් දෙයක් ගන්න පුළුවන්. මෙන්න මේකයි බුදුරජාණන් වහන්සේ අනුගමනය කරන ක්‍රියාව. එතකොට පින්නතුනි, කිහිප දෙනෙක් ඉන්නවා නම් ඒ අය වයස කොයි මට්ටමේ හිටියත් ප්‍රඥාව දිනු කරපු අය ඉන්නවා මේ සමාජයේ. ඔබ පහුගිය කාලේ දකින්න ඇති අවුරුදු 3.5 විතර දියණියක්නේ, දුවක් සඳහන් කරන කාරණානේ. ඒ දරුවා චතුරාර්ය සත්‍ය ගැන, ශූන්‍යතාවය ගැන, පරිසම්පදාය ගැන සඳහන් කරන්නේ කවුද? අවුරුදු 3.5 කෙනෙක්. එතකොට පින්නතුනි, ඒ අයගේ ෆිසිකල් ඒජ් එක අඩු වුණාට ස්පිරිචුවල් ඒජ් එක බොහොම වැඩි. ඒ නිසා වර්තමානයේ ෆිසිකල් ඒජ් එක ගැන වැඩිපුර ලෝකෙ සලකන්නේ නැහැ. බලන්නේ ස්පිරිචුවල් ඒජ් එකයි බලන්නේ. ඉස්සර නම් බැලුවේ GPA එකයි, ග්‍රේඩ් පොයින්ට් ඇවරේජ් එකයි, IQ එකයි බැලුවේ. ඉන්ටෙලිජන්ස් කෝෂන් එක තමයි බැලුවේ. දැන් IQ බලන්නේ නැහැ. දැන් බලන්නේ මොකද්ද? දැන් බලන්නේ EQ එක. ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් එක තමයි දැන් බලන්නේ. අන්න ඒක කෙලින්ම ප්‍රඥාවත් එක්ක යන්නේ. ඒ නිසා වර්තමානයේ තරඟයේ තියෙන්නේ කොච්චරනම් ප්‍රඥාවෙන් දිනු වෙනද කියන කාරණාවත් එක්ක. ඉස්සරනම් අපි බැලුවේ හුඟක් කරුණු කොච්චර පාඩම්ද, කොච්චර විභාග පාස් වෙලාද, කොච්චර ඩිග්‍රීස් තියෙනවද, GPA එක කොච්චර වැඩිද, IQ එක කොච්චර වැඩිද, ඒව තමයි ඉස්සර බැලුවේ. දැන් පින්නතුනේ ඒව බලන්නේ. දැන් වර්තමානයේ අලුත්ම ප්‍රවණතාවය තමයි එයා කොච්චර ප්‍රඥාවෙන් ඉදිරියට යන්න පුළුවන් කෙනෙක්ද කියලා බලන්නේ. බුදුරජාණන් වහන්සේගේ කාලයේ සෝවාන් වෙන්න නැත්නම් නිවන් දකින්න තිමිච්ච ආවම වයස කීයද? අඩුම වයස කීයද? අවුරුදු 7යි. දැන් කාලේ කීයද? දැන් කාලේ කීයද? දැන් කාලේ නිවන් දකින්න මාර්ගඵල ලබන්න අවම වයස දැන් කාලේ කීයද? දැන් කාලේ පින්නොත්නි කතා කරන්න පුළුවන් වෙච්ච ගමන් ඕන වෙලාවක පුළුවන්. ඇයි ඒකට හේතුව? බුදුරජාණන් වහන්සේගේ කාලේ බොහෝ විට ලෝකයේ ඉපදුනේ පෘථග්ජන අය. නමුත් දැන් කාලේ කොහොමද? දැන් කාලේ රෙඩිමේඩ් අයම ඉපදෙනවා මනුස්ස ලෝකේ. ඒ කිව්වේ බුදුරජාණන් වහන්සේගෙන් ළඟ ඉඳගෙන බණ අහපෝ එක්ක මනුස්ස ලෝකේ ඉඳලා නැත්නම් දිව්‍ය ලෝකවල ඉඳලා බණ අහලා මාර්ගඵල ලැබපු අය නැවත මනුස්ස ලෝකේ ඉපදෙනවා. ඒ මාර්ගඵල ලැබපු අයට ආය අවුරුදු 7 වෙනකන් ඉන්න ඕන කියලා එකක් නැහැ. ඒ නිසා පින්නතුනි අද ලොකු තරඟයක් තියෙන්නේ ආධ්‍යාත්මිකව වැඩිපුරම ඉදිරියට යන්නේ කවුද කියන කෙනා ගැන බලන්නයි අද තරඟේ තියෙන්නේ. දැන් වයස ඉතාම අඩු වයසේ අය ආධ්‍යාත්මික පැත්ත විතරක් නෙවෙයි ලෝක විෂයන් ගැන කොස්මොලොජි වගේ විෂයන් ගැන හුඟක් ළමයි ඉදිරියට යනවා. අවුරුදු 9ක ළමයෙක් NASA ආයතනයේ ඇම්බැසඩර් කෙනෙක් වුණා. අවුරුදු 9ක ශ්‍රී ලාංකික ළමයි. යා ඕස්ට්‍රේලියාවේ ඉන්නේ නමුත් යාට හොඳට සිංහල කතා කරන්න පුළුවන්. අවුරුදු 9දී අවුරුදු 13ක ඉන්දියන් කෙනෙක් ළමයෙක් Microsoft එකේ එයා ඇඩ්වයිසර් කෙනෙක් වුණා. ඉතින් මේ වගේ පින්නතුනි ඉදිරියට යන අය අද ලෝකෙ බිහි වෙමින් ඉන්නේ. අන්න ඒ ගමන් මගට පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ලොකු පිටුවහලක් අපට ලැබෙනවා. ඒ නිසා අද බොහෝ බුද්ධිමත් අය උපතින් අබෞද්ධයත් මේ බුදුදහමේ තියෙන ගැඹුරම දේවල් ඉගෙනගෙන ඉහළම රිසල්ට් එක ගන්න ලොකු තරඟයක් තියෙන කාලයක අපි ඉන්නේ. ඒ විතරක් නෙවෙයි තමන්ගේ දරුවන් භාවනා පැත්තට යොමු කළා භාවනාවෙන් ඉහළම ප්‍රතිඵල අරගෙන අධ්‍යාපනික මට්ටමින් උත් ඉදිරියට යන්න පුළුවන් විදියට අද දෙමාපියෝ දරුවන් යොමු කරන කාලෙක ඉන්නේ. ඉස්සර නම් කිව්වේ බණක් භාවනා කරන්නේ කොයි වයසට ගිහිල්ලා විස්රාම ගියාට පස්සේ ගන්න දෙයක් කියලා නේ. පින්නතුනේ දැන් එහෙම කියන්නේ දැන් ඉතාම ඉක්මනින් ඉගෙන ගන්න කාලෙම භාවනාවක් දීලා ඒ දරුවා අධ්‍යාපනික මට්ටමෙනුත් ආධ්‍යාත්මික මට්ටමෙනුත් දෙකෙන්ම ඉදිරියට ගන්න උත්සාහ කරන කාලයක් මේක. එතකොට බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා ටිකෙන් ටික අපේ කුසලයේ වැඩි කරගන්න පුළුවන් ක්‍රමයේ දේශනා කළා. ඉතාම සරල දේ ඉඳන් අපට කරන්න පුළුවන් ඉතාම පල්ලෙහාම මට්ටමේ කුසලයේ මොකද්ද? කිසිම වියදමක් නොවි ඉතාම අඩු මට්ටමින් අපට කරන්න පුළුවන් පින්කම මොකද්ද? මෞපිය උපස්ථානයත් කරන්න පුළුවන්. ඊටත් වඩා ඉතාම සරල දේ තමයි අපේ ගෙදර කෑම කාලා කෑම භාජනය හෝ කෑම උයන භාජන ටික හොදනකොට ඒ ඉඳුල් ටික ඉවත් කරනකොට සින්කේකට දැම්මත් එළියට දැම්මත් ඒ දාන වේලාවේදී මේ භාජනයේ තියෙන ආහාර ටික සතෙකුට ආහාරයක් වේවා කියලා ප්‍රාර්ථනා කරන එක. මේක තමයි ඉතාම සරල දේ. මෙතනින් ඉඳලා ගෙදර තව එළියලා ලක් හදන සතුන්ට කෑම දාන්න පුළුවන්. මෙහෙම ටිකෙන් ටික යන එක පිනුතුනි අම්මා තාත්තට සැලකීම. මෙහෙම ගිහිල්ලා සිල්වත් ගුණවත් අයට සැලකීම. ගෙදර බුද්ධ පූජාව තියෙන එක. සාංගික දානවලට උදව් කිරීම. මෙහෙම ගිහිල්ලා ගිහිල්ලා ටිකෙන් ටික ඉදිරියට ගිහිල්ලා බුදුහාඳුර සඳහන් කරනවා. මේ සියලටම වඩා අනිස්සංසදායි යම් කිසි කෙනෙක් බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන සරණ යනවා නම් කියලා. ඊටත් වඩා අනිස්සංසදායි යම් කිසි කෙනෙක් පංචශීලය ආරක්ෂා කරනවා නම් කියලා. මෙන්න මේ කරුණ වටා සඳහන් කරනවා. මේවට කියනවා බුදුරජාණන් වහන්සේ අභිසන්ද කියන වචනයක් කියනවා. පුඤ්ඤාභිසන්ද කියලා. අභිසන්ද කියන්නේ ගංගාව නැත්නම් උල්පත කියන එක, ස්ට්‍රීම් කියන එක, මෙරිටෝරියස් ස්ට්‍රීම්ස් කියන එක. බුදුහාමුදුරුවෝ මෙරිටෝරියස් ස්ට්‍රීම්ස් අටක් දේශනා කළා. මොකක්ද ඒ අට? ඒ අට තමයි බුද්ධං සරණං ගතෝ හෝති, ධම්මං සරණං ගතෝ හෝති, සංඝං සරණං ගතෝ හෝති. බුදුන් සරණ යෑම, ධම්ම සරණ යෑම, සංඝං සරණ යෑම. බුදු ධම්ම සංඝ කියන තෙරුවන සරණ යෑම. මේක පින්නතුනි සරල දෙයක් නෙවෙයි. මේක කියන්න ලේසියි. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා කියන්න පුළුවන්. හැබැයි මේකේ තමන් යම්කිසි ඵලයක ඉන්නවද කියලා තමන්ට බලාගන්න පුළුවන් ලක්ෂණය මොකද්ද? තමන්ට දවසට වැඩිපුර වාර ගණක් මතක් වෙන්න ඕන මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන. එහෙම මතක් වෙනවා නම් තමන් ඉහළම මට්ටමේ කුසලයක මේ ඉන්නේ. ඒ විතරක් නෙවෙයි මේ තුනට අමතරව ඒකන පානාති පාතා පටිවිරතෝ හෝති, අදින්නා දානා පටිවිරතෝ හෝති, කාමේ සුමිච්ඡාචාරා පටිවිරතෝ හෝති, මුසාවාදා පටිවිරතෝ හෝති, සුරාමේරේ මජ්ජපමාදට්ඨානා පටිවිරතෝ හෝති. මේ ප්‍රාණඝාතය, සොරකම, කාමමිත්‍යාචාරය, බොරු කීම, මත්පැන් පානය කිරීම කියන මෙන්න මේ කරුණු පහෙන් යම් කිසි කෙනෙකුට වළකින්න පුළුවන් නම්, පංචශීල රකින්න පුළුවන් නම්, මෙන්න මේ කරුණු වට කෙනෙක්ගේ ජීවිතයක මහා පිං උල්පත් අටක් කියලා දේශනා කරනවා. අපි බුදුරජාණන් වහන්සේ විශ්වාස කරනවා නම් පින්නතුනි, අපි මේ මට්ටමට එන්නට ඕන. මොකද බුදුරජාණන් වහන්සේ තමයි මේ ලෝකයේ අදහන්නම පුළුවන් සත්‍යම වචනය ප්‍රත්‍යක්ෂයෙන් දේශනා කරපු උත්තමයන් වහන්සේ. එනිසා උන්වහන්සේ ඉතාම නිවැරදිව මේක දේශනා කරන්නේ අපි කෙරෙහි ඉතාම කරුණාවෙන්, මහා කරුණාවෙන්, මහා ප්‍රඥාවෙන් මේ දේශනා කරන්නේ. මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවනේ ගුණ දැනගෙන හරියට තෙරුවන් සරණ ගිහිලා ඉන්නවා නම් එතනත් කාට ජීවිතේ ලොකු රැකවරණයක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි පංචශීලය ආරක්ෂා කිරීම. දැන් අපට හිතෙන්නේ අපි පංචශීලය ආරක්ෂා කරනවා කියලානේ. නමුත් මොකද ඇත්තටම වෙන්නේ? පංචශීලයේ විසින් අපිව ආරක්ෂා කරනවා. ධම්මෝහවේ රක්ඛති ධම්මචාරින් කියන්නේ මේකයි. හේහු ප්‍රැක්ටිසස් ධම්ම ඉස් ප්‍රොටෙක්ටඩ් බයි ද ධම්ම. ධම්ම රකින්න කෙනා ධර්මයේ විසින් ආරක්ෂා කරනවා. ඒ නිසා ඔබ පංචශීලය රකින්නවා කියන්නේ ඇත්තටම ඔබ පංචශීලය රැක නෙවෙයි. ඔබ ඒ කරුණ පහ අනුගමනය කරනකොට ඒ කරුණ පහ විසින් ඔබව ආරක්ෂා කරනවා. ඔබට අනතුරක් වෙන්න නොදී මගතොටේදීවත් ලෙඩක් දුකකින්වත් ඔබට කරදරයකට පත් වෙන්න ඉඩ නොදී ඔබව ආරක්ෂා කරනවා මෙන්න මේ කරුණ පහ විසින්. මේ ජීවිතය ආරක්ෂා විතරක් නෙවෙයි, ඔබ මරණයෙන් පස්සේ පල්ලෙහාතනකට වැටෙන්නේ නැති විදියට ඔබට සුගතියත් ආරක්ෂා කළ දෙනවා මේ පහ විසින්. පින්නතුනි මෙන්න මේ කරුණුවට තමයි පින් උල්පත් අටක් කියලා කියන්නේ. ලෝකයේ බොහෝ දෙනෙක් පින මොකද්ද කින් කුසල ගවේෂීව වසර දහස් ගාණක් ලෝකේ මිනිසුන් මග කතර හොයාගෙන ගිය ලෝකෙකට බුදුහාමුදුරුවෝ සාරාංශික කල්පලක්ෂයක රිසර්ච් එකක ප්‍රතිඵලයක් විදිහට අනාවරණය කළා. කෙනෙකුට අනිවාර්යයෙන්ම සුගතිගාමි වෙන්නත් මේ ජීවිතේ ඉහළම කුසලයේ දිනු කරගන්නටත් හේතු වන මහා පින් උල්පත් අටක් ගැන මේ අට පින්නතුනි අමතක කරන්න එපා. පුළුවන් තරම් මේ අටත් එක ඉන්න. තමන් ඇතමිට මෙතන ඇති ඒ බෞද්ධන වෙන ඇතේ කමන්නේ. ඒ අය අඩු ගානේ පංචශීලය හරි ආරක්ෂා කරන්න. ඒ පහෙන් තමන්ට ලොකු රැකවරණයක් ලැබෙනවා. මෙන්න මේ කරුණ වටෙන් තමන් ඉන්නවා කියන්නේ එක පැත්තකින් තමන්ට ලොකු රැකවරණයක්, අනිත් පැත්තෙන් තමන්ට ඉහළම කුසලයට යන්නට තමන්ට උපකාර කරනවා. අනිත් පැත්තෙන් අතීත කර්ම ශක්තියින් විදියට අපට එන්න තියෙන අපල උපද්දරව මාරක බාධක මෙන්න මේ කරුණ වලින් වළක්වනවා. අපේ ජීවිතය කියන්නේ පින්නතුනේ හරියට අයිස්බර්ග් වගේ. අයිස්බර්ග් එකක් වගේ. ඇයි එහෙම කියන්නේ? මුහුදේ තියෙන අයිස්බර්ග් එකක් ගත්තාම අයිස්බර්ග් එකෙන් උඩට පේන්නේ බොහොම ස්වල්පයයි. යට වැඩි කොටසක් තියෙන්නේ. අන්නේ වගේ තමයි අපේ ජීවිතය කියන්නේ අයිස්බර්ග් එකක් වගේ. අපේ දරුවෝ ඉගෙන කියා ගන්න එක, වාහනය, ගෙදර, ඉඩම මේවා හරියට අයිස්බර්ග් එකෙන් උඩ ටික වගේ. එහෙනම් අයිස්බර්ග් එකෙන් යට කියන්නේ මොකද්ද? අයිස්බර්ග් එකෙන් යට කියන්නේ අපි කරන කර්ම ශක්තිය. ඇතැම් විට ඉඳලා අපේ දරුවෙක් බොහොම ආදරෙන් හදනවා. එකපාරටම දරුවට කොලෙඩක් වෙනව අනතුරක් වෙනවා. අපි ඇතැමිට ජීවිත කාලයම හිතලා තිබුණේ අපි රයිස්බර්ග් එකකින් උඩ කෑල ගැන විතරයි අපි විශ්වාසය තියලා හිටියේ. මේ යට කොටසට කොයිතරම් ඩැමේජ් එකක් වෙලාද කියලා අපි බොහෝ විට දන්නේ නැහැ. ඒ නිසා පින්නතුනි මෙන්න මේ යට කොටස ශක්තිමත් කරන විදියට විශේෂයෙන් තමන්ට දරුවෝ ඉන්නවා නම් දරුවෝ සමග නිතරම පින්දහම් කරන්න. සාමාන්‍ය සරල පින්කම් නෙවෙයි. මගතොට යද්දී හෝම්ලස් කෙනෙකුට ඩොලර් එකක් දෙකක් දෙනක විතරක් නෙවෙයි. ඊට වඩා ඊටාම ප්‍රබල කුසල දහම් දරුණුත් එක කරන්න. විශේෂයෙන්ම පංචශීල රකින්න එක, ඒ වගේම තෙරුවන් සරණ යන එක සහ මෛත්‍රී භානාව වැඩීම. මෙන්න මේ කරුණ පුළුවන් තරම් ජීවිතේ කරන්න අවබෝධය ලැබුණු මොහොතේම පටන් ගන්න. මොකද අද අපි මෙතන ඉන්න අපි හෙට දවසේ අපේ ළඟම ඥාතියෙකුට කොයි තරම් අනතුරක් වේද කියලා අපිට කියන්න බෑ. ඒ නිසා තමයි මහන්සියෙන් වැඩ කරාට විතරක් ජීවිතේ සාර්ථක වෙන්නේ. බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ අපි මහන්සියෙන් ඉගෙන ගන්නවා, මහන්සියෙන් රැකියාවක් කරනවා, හරිම මහන්සියෙන් වාහනයක් ඉදමක් ගත්තා, ගියක් ගත්තා කියලා අපි හිතන් ඉනවනේ. පින්නතුනි මේ අපි කොච්චර මහන්සියෙන් හිටියත් අර පල්ලෙහා කොටසට අපේ කර්මයට ලොකු අනතුරක් වෙලා තියෙනවා නම් අර උඩ කොටස බිමට වැටෙන්න පින්නතුනි එක තත්පරය යන්න. එකපාරම අර ගොඩනගා ගත්ත අවුරුදු 40ක 50ක 60ක ටික ඔක්කොම ටික පල්ලෙහාට වැටෙනවා. ඒ නිසා ධර්මය ගැන උපරිම විශ්වාසය තියන්න. මේ අනතුරු ලං වුණාට පස්සේ අපිට පිළියම් කරන්න බෑ. කලින්ම මේ සඳහා සෝදානම් වෙලා හැකි තාක් දුරට දරුවන් සමග විශේෂයෙන් පංචශීලය රකින්න භාවනා කරන්න. මෛත්‍රී භාවනාව, සතිපට්ඨාන භාවනා, ඒ වගේම බුදුගුණ භාවනාව, ධාතු මනසිකාර්ය ආදී භාවනා කමඨාන 40ක් බුදුදහමේ සඳහන් වෙනවා. එයින් තමන් කැමති භාවනා ක්‍රම තෝරගෙන ටිකෙන් ටික කරන්න උත්සාහ කරන්න. ඒකෙන් කුසලයේ දිනු වෙන විතරක් නෙවෙයි තමන්ගේ හිතට එන පීඩා වලින් තමන්ට නිදහස් වෙනටත් ඒක ලොකු උපකාරයක් වෙනවා. ජෙනසා පිනොතුනි බුදුහාමුදුරුවන්ට මුලින්ම දේශනා කරන්නේ මෙන්න මේ පින කරගෙන හැකිතා පිනින් ශක්තිමත් වෙන්න. මේ පිනේ ශක්තිමත් වීම කියන්නේ හරියට පිනොතුනි තමන්ට තියෙන ලොකු ගාඩ් එකක් වගේ. දැන් රාජ්‍ය නායකයෙක් රජ කෙනෙක් තැනකට යනවා නම් ඉන්න ස්ථානයෙන් පිටත් වෙනවා නම් පිටත් වෙනකොටම යන තැන ගාඩ් එක දාලා තියෙනවා. දැන් සුවිශේෂී පුද්ගලයන් ඉන්නකොට තැනකට යනකොට යන තැන ගාඩ් එක දානෝ, මගදී යන පාරේ ගාඩ් එක දානෝ, එයා පදිංචිවල ඉන්න ස්ථානයේ ගාඩ් එක දානෝ. ওই තුන් ස්ථානෙම තියෙන්න ඕනේ යාට ආරක්ෂාව. ගෙදර විතරක් තියෙමෙල බෑ. යනකොට ඒ නිසා තමයි වාහනේ ඉස්සරහෙන් පස්සෙන් ගාඩ් එක දාන් යන්නේ. ඒ විතරක් නෙවෙයි යන තැන ඈත නගරයක් වෙන්න පුළුවන්, වෙන රටක් වෙන්න පුළුවන්. කලින්ම බටයන් යවලා ඇතැම් විට මෙහි නායකයා වෙන රටකට යනවා නම් මෙහෙන් ගාඩ් එක කලින් ගිලේ රටේ ඉන්නවා. පින්නතුනි අන්න ඊට නොදෙවෙනි ගාඩ් එකක් තමයි මේ කුසල් කියලා කියන්නේ. මේ අදෘශ්‍යමාන ශක්තියින් විසින් අපට ලොකු රැකවරණයක් ලබා දෙනවා. ඒක කර්මයේ විසීම කරන දෙයක්. ඒ කර්මයේ ශක්තිමත් වෙනකොට තමන්ට net එකක් මේ විශ්වය තුල හැදෙනවා. එකාතකින් කුසල කර්ම ශක්තියින්ගේ ප්‍රබලත්වයක් ඇති වෙනවා. අනිත් අතින් තමන්ට උදව් කරන අමනුෂ්‍ය කොට්ටාසයන් තමන්ගේ ආරක්ෂාවට ඉන්නවා. ඒ සඳහා තමන් හැකිතාක දුරට සිල්වත් වෙන්නට ඕන, හැකිතාක දුරට මෛත්‍රී සාගත වෙන්නට ඕන. මේකෙන් තමයි මේ ගාඩ් එක, මේ security එක, මේ insurance එක ශක්තිමත් වෙන්නේ. තන මෙන්න මේ කුසල් අපි කරගෙන ඉඳීම එකතකින් මේ ජීවිතය සාර්ථක කරගන්න හේතුව අනිත් අතින් තමන් කොයි මොහොතේ මිය ගියත් දුරවල නොවන විදියට තමන්ට සසරේදී පල්ලෙහාට දුගතියට නොවෙන්නට විදියට සුගතිය ස්ථාවර කළ දෙනවා. දැන් ධර්මසේන මහත්මයාගේ අවසාන දවස් කීපේ එතුමා ඇත්තටම මරණයට සූදානම් වෙලා හිටියේ නේද? උපස්ථාන කරපු නෝන මහත්මියමත් සඳහන් කළානේ නේද? දවස් 4කට 3කට විතර කලින් ඉඳලා එතුමාර කලින් අහපු බණ ටික අයින් කළා. දැන් එකයි කියන්න ඕනේ කියලා නේද? ඈ ගච්ඡන්දි සබ්බේ මරණං අහංචය කියන එක විතරයි දැන් කියන්න ඕනේ කියලා අවසානට සූදානම් වෙලා හිටියේ. ඒ විතරක් නෙමෙයි දරුවට එකත් අන්තිම මොහොතේ ඒකට සූදානම් වෙලා ඒ තාත්තා ලියලා තිබිච්ච පින් පොත කියවලා මතක් කළා දීලා අපි ස්වාමීන් වහන්සේලා හැටින අපිත් අපිට කරන්න පුළුවන් විදියට එතුමා කරුව පින්කම් මතක් කළා දීලා අවුරුදු 100 කරපු මහා පින්කම ගැන මතක් කරලා දීලා බණහාපු ඒවා ඒ ඔක්කොම කරලා දීලා ඒ ආරක්ෂාව ලබා දුන්නා. ඉතින් පින්නතුනි ඔබටත් ඔබේ ජීවිතයේ මතක් වෙනකොට ඔබට මතක් වෙන්න ඕන ඊටාම ප්‍රබල කුසල කර්ම ඔබේ ජීවිතය තුළ තියෙනට ඕන. දැන් ඔබේ දරුවට ඉගැන්නුවා, දරුවා විශ්වවිද්‍යාලය යවුවා කියලා විතරක් සතුට වෙන්න බෑ. ඒක අන්තිම මොහොතේ හිතුවා කියලා සුගතිගාමි වෙන්නේ නැහැ. ඒක හිතන්නේ කියොත් අන්තිමන තියෙන සුගතියක් නැති වෙනවා. එයි දැන් දරුවා අතරල යන වෙනවා මෙච්චර මුළු ජීවිතේම කාලේ දරුවට ඇවිදන් කරේ වෙන දෙයක් කරගන්නත් බැරි වුණා කියලා. පින්නතුනි දරුවන්ට සලකනට අමතරව තමන්ගේ පැත්තෙන් වෙනත් දරුවෙකුට සලකන්න පුළුවන්. ඔබේ දරුවට සැලකුවට ලොකු පිනක් වෙන්නේ නැහැ. පුළුවන් නම් ඒ වයසෙම ඉන්න තවත් දරුවෙකුට අසරණ දරුවෙකුට දෙන්නෙකුට සලකන්න. ඒක තමයි තමන්ගේ දරුවට තියෙන ලොකුම ආශිර්වාදය. මෙහෙ බැරි නම් ශ්‍රී ලංකාවේ හරි ඉන්න දරුවෙක් පිටකෙනේ බැරි නම් අඩුගානේ තමන්ගේ ඥාතිවරයෙකුට හරි දරුවෙකුට හරි ඒ වයසේ ඉන්න එක්කෙනෙකුට දෙන්නෙකුට සලකන්න. මෙන්න මේ දේවල් වලින් පින්නතුනේ තමන්ට ලොකු රැකවරණයක් ජීවිතේ ලැබෙනවා. ඉතින් මෙන්න මේ කුසල කරගෙන ඉඳිද්දී ඊළඟට බුදුරජාණන් වහන්සේ තවත් සුවිශේෂී කාරණයක් අපට දේශනා කළා. දැන් මෙතෙන් දක්වා දේශනා කළේ සාමාන්‍ය කාරණා. මෙතන ඉඳන් සම්පූර්ණ වෙනස් කරුණ දෙකක් දේශනා කරනවා. දැන් මෙතෙක් කියපු කරුණ ඕන කෙනෙකුට ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. අද ඉඳලුණත් පටන් ගන්න පුළුවන්. ඇතැම් විට මේ වන විටත් ඔබ හුඟා ජීවිතය කළ තියෙන පුළුවන්. හැබැයි ලෝකයේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් දේශනා කරන සුවිශේෂී කාරණයක් තියෙනවා. දැන් මෙතන දක්වා ආපු කාරණේ ඔබට ඉන්ටර්නෙට් එකට ගියත් දුප්පතට සලකන්නේ කොහොමද, හොඳ ඩිසිප්ලින් එකක් තියෙනවද කොහොමද, නැත්නම් ලවින් කයිනස් එක ප්‍රැක්ටිස් කරන්නේ කොහොමද කියලා ඒව ඉන්ටර්නෙට් එකේ ඕනතරම් අහගන්න පුළුවන්. වෙනත් ආගම්වලයෙන් උනත් අහන්න පුළුවන්. දැන් ලවින් කයිනස් එකයි මයින්ඩ්ෆුල්නස් එකයි බෞද්ධයන්ට වඩා ප්‍රැක්ටිස් කරන්නේ වෙනත් අය. ඇයි ඒ? සයිකියාට්‍රික්ස්ලා ස්ට්‍රෙස් මැනේජ්මන්ට් වලට මේ කාරණා දෙක තමයි ට්‍රීට්මන්ට්ස් විදියට සඳහන් කරන්නේ. මානසික ආතතිය දුරු කරන්න, මෛත්‍රී භාන වඩන්න, සතිපට්ඨාන ඉන්න කියලා කියන්නේ. හැබැයි මේ සඳහන් කරන කරුණටත් වඩා සුවිශේෂී කාරණයක් බුදුහාමුදුරුව සඳහන් කරනවා. ඒ මොකද්ද කාරණේ? ඒ තමයි ඇත්තටම අපේ ජීවිතේ මොකද වෙන්නේ කියන කාරණේ. මෙන්න මෙතනින් තමයි පින්නතුන අපේ ඇස් දෙක ඇරෙන්නේ. අර කුඩා දියණියක් ඔබ දකින්න ඇති අර හඳුන් කුවරක් පෙන්නලා දැක්කද? හඳුන් කුවරක් පෙන්නලා කියන තාත්තේ මේ මොකද්ද කියලා කියන තාත්තේ දුවේ මේ හඳුන් කුවරක් නේ. දරුවා මොකද්ද කියන්නේ? ඕ ඒ තාත්තේ මෝඩියෝ දකින්න විදියනේ, මං අහන්නේ ප්‍රඥාවෙන් දකින්නේ කොහොමද කියලා. එතකොට දැන් අපි මේ වීදුරුවක් කියලා කියන්නේ, මේ ඔරලෝසුවක් කියන්නේ, මේ රෙකෝඩරය කියන්නේ, ඒ ඔක්කොම එනම් කවුරු දකින්න විදියද? මෝඩයෝ දකින විදිය. කවුද මේ සඳහන් කළා තියෙන්නේ? දැන් මේ සඳහන් කරන්නේ කවුද? මේ අවුරුදු 3 මාර්ග දියණියක් නේ. මෙන්න මේක තමයි බුදුදහම කියලා කියන්නේ. එතකොට පින්නතුනේ මෙන්න මේක තමයි ඇත්තටම අපේ ජීවිතේ මොකද්ද වෙන්නේ කියන කාරණේ බුදුදහමේ කියන ආකාරය. අපේ ජීවිතය කියන්නේ මොකද්ද? ඇසෙන් රූප බලන එක, කනෙන් ශබ්ද අහන එක, නාසයෙන් ගඳ සුවඳ විඳින එක, දිවෙන් රස විඳින එක, ශරීරයෙන් පහස ලබන එක, මනසට අරමුණු වෙන එක. එතකොට මේ චක්කුන් අනිච්ඡං කියලා කියනවා, රූපං අනිච්ඡං කියලා කියනවා. ඇයි මේ චක්කුන් අනිච්ඡං කියලා කියන්නේ? ඇස අනිත්‍යයි කියන්නේ ඇයි? What is the meaning of eye is impermanent? Forms are impermanent. What is the meaning? ඇස අනිත්‍ය කියන්නේ ඇයි? සාමාන්‍ය ලෝකයේ කෙනෙක් කියන්නේ මේ පේන ඇස කවදා හරි නොපෙනී යනවා, කැඩල බිඳල යනවා, මිය ගියාට පස්සේ මේක අළු වෙනවා, වැලි දෝවිලි වෙනවා. මේක තමයි සාමාන්‍ය ලෝකයේ අනිත්‍ය කියලා කියන්නේ නේ. නමුත් බුදුදහමේ ඇස අනිත්‍ය කියන්නේ ඇයි? බුදුදහමේ ඇස අනිත්‍යයි කියලා කියන්නේ මේ පේන ඇහැට පේන හැ නෙවෙයි. ඒ පෙනීමේ ශක්තියදී ability of seeing අන්නේ පෙනීමේ ශක්තිය කියන එක ඇති වෙන්නේ මේ මොහොතේ. රූපේ තියෙන්න ඕන, ඇස තියෙන්න ඕන, විඥානය පහළ වෙන්න ඕන, මේ කරුණු ගානක් එක විට පෙර පසු නොවී මේ මොහොතේ හටගන්න සිද්ධියක් ගැන මේ කියන්නේ. එතකොට මේ ඇස කියන එක හැම මොහොතේම අපි ඇස නිර්මාණය කරගනිමින් ඉන්නේ. ඇස සකස් කරගනිමින් ඉන්නේ. ඇස සකස් වෙන්නේ කොහොමද? ඇස සකස් වෙන්නේ තමන්ගේ මනසේ ක්‍රියාකාරීත්වය අනුව. දැන් මෙතන මේ වෙලාවේ ඔබට මනුස්ස ලෝකයේ 40ක් විතර ඉන්නවා පේනවා. ඒ පේන්නේ ඔබගේ කර්ම ශක්තියෙන්, ඔබේ කර්මය, අවිද්‍යාව, තෘෂ්ණාව, නිබ්බති ලක්ෂණ නොදිනීම ආදී හේතු ටිකේ ප්‍රතිඵලයක් විදියට මේ මොහොතේ නිර්මාණය කළ දෙන ඇහෙන් තමයි මේ මිනිස්සු ටික පේන්නේ. බැරි වෙලාවත් මේ අභ්‍යන්තර ආධ්‍යාත්මික ශක්තිය වෙනස් වුණොත් මොකද වෙන්නේ? ඇස වෙනස් වෙනවා. ඇස වෙනස් වෙච්ච ගමන් මේ පේන මිනිස්යන්ට වඩා අනිත් සත්ත්වයන් ටික පේනවා. හැබැයි මෙතන ධර්මසේන මහත්තයත් පේන්න පුළුවන් සමහර විට. පින්නතුනි, එහෙනම් මේ පේන්නේ ඇත්තටම තියෙන දේ නෙවෙයි. මේ පේන්නේ මොකද්ද? මේ පේන්නේ තමන්ගේ කර්ම ශක්තියෙන් නිර්මාණය කළ දීපු ඒ මොහොතට පහළ වෙන ඇසට අනුව පේන ටිකයි මේ පේන්නේ. ඒ ඇස පහළ වෙන්නේ රූපය තියෙන තැනදී. ඇස විතරක් නිකන් හටගන්නේ නැහැ. ඒක අනිත් හේතු ගානක එකතුවකින් ඇති වෙන්නේ. ඇසයි රූපය තිබ්බට විතරක් හටගන්නේ නැහැ. විඥානය තියෙන්න ඕන, ආලෝකය තියෙන්න ඕන. මේ කරුණු ගානක එකතුවකින් මේ මොහොතේ නිර්මාණය කළ දෙන දෙයක් තමයි මේ මොහොතේ පේන්නේ. ඒක මේ මොහොතේ හටගන්නව හේතු නිසා හේතු නිරුද්ධ වීමෙන් එතනම නිරුද්ධ වෙලා යනවා. හැබැයි එහෙම නැති වෙලා ගියත් අපේ මනස සූදානම් නැහැ මේක නිරුද්ධ වුණා කියලා බලන්න. යමක් සිතට එනකොටම අපට පේන්නේ මොකද්ද? ඒක බාහිර ලෝකේ තියෙන දෙයක් විදිහට පේන්නේ. දැන් මියගිය තමන්ගේ තාත්තා ගැන මතක් වෙනකොටම ඔබට මතක් වෙන්නේ කොයි වගේ සිද්ධියක්ද? ඔබට දැන් තාත්තා ගැන මතක් වෙනකොටම කාමරේ පැත්තේ තමයි ඇස් දෙක යන්නේ නේද? තාම කාමරේ ඉන්නවා කියලා තමයි හිතන්නේ ඇතැම් විට නේද? එතකොට දවස් ගාණක් යනකම් හිතන්නේ තාත්තා කාමරේ ඉන්නවා කියලා. පින්නතුනි, මොකද්ද මේ වෙන්නේ? මේ අර අතීත අත්දැකීම තාම එහෙමම තියෙනවා කියලා අපිට හිතෙන. ඒ විතරක් නෙවෙයි. ඔබ තාත්තා ගැන මතක් වෙනකොටම අම්මත් එක්ක ඉඳලා ඔබට කරපු උදව් උපකාර, ඒ කියපු කරපු දේවල් ඔක්කොම ටික මතකේ, ඒ චිත්‍රය දැන් තියෙන දෙයක් වගේ එනවා. එතකොට දැන් මේ එන මොහොතෙහි ඒක බාහිර ලෝකේ තියෙනවද? දැන් බාහිර ලෝකේ තියෙන දෙයක් නෙවෙයි. ඒක එතනම නිරුද්ධ වෙලා ගිහිල්ලා. නමුත් අපට තාම හිතෙන්නේ අපි අවිද්‍යාව නිසා තාම ඒක ලෝකේ කොතනද තියෙන්නේ කියලා. ඒක හරියට ඔබ කණ්ණාඩිය ළඟට යනකොට කණ්ණාඩියේ රූපයක් නිර්මාණය වෙනවා. ඔබ හිතනවා නම් හරියට ඔබ ආවත් කණ්ණාඩියක තාම තියේ කියලා, අන්න ඒ වගේ දෙයක්. හැබැයි ඒ කණ්ණාඩිය ළඟටම සුරතල් සතෙක්, බල්ලෙක්, කූසෙක් හරි ගියොත් මොකද වෙන්නේ? ඒ සතා කැමිට විටින් විට කණ්ණාඩිය ළඟට ගිහලා එනෝනේ, බුරලෙනෝ ටිකක් නේ. යා හිතන්නේ මොකද්ද? ඔය යා හිතන්නේ තාම ඉන්නවා කියලා, ඒ බලපගෙන තාම ඉන්නවා කියලා. ඒ වගේම තමයි අපටත් වෙන්නේ. දැන් ඔබ ගෙදර ඉඳලා ආවනේ. දැන් මතක් වෙනකොටම හිතන්නේ ගෙදර හිටියේ කියලා. ඔබ දැන් මතක් කරනකොටම ගෙදර තියේ කියලා හිතන එකයි, ඔබ මෙතෙන්ට එන කලින් කණ්ණාඩිය ළඟට ගිහිල්ලා මූණ පෙනිච්ච එක කණ්ණාඩිය තියෙනවා කියන එකයි අතරේ ලොකු වෙනසක් නැහැ. ඒ දෙකම එකයි. ඒ කියන්නේ ගෙදරක් නැහැ කියන එක නෙමෙයි මේ කියන්නේ. ගෙදර තියෙනවා, තියෙන්නේ කොහොමද? ඔබ ගෙදර ගැන මේ ආයතන හයෙන් එහෙකින් ඔබ ස්පර්ශ කරන වෙලාවේ විතරයි ගෙදර තියෙන්නේ. ඔබට ගෙදර රූපයක් පේනකොට හරි, ගෙදර ගැන කෝල් එකක් දෙනකොට හරි, ගෙදර තිබෙච්ච දෙයක සුවඳක් මතක් වෙනකොට හරි, මේ ආයතන හයෙන් කිසියම් මෙහෙකින් ඔබ ස්පර්ශ කරන මොහොතේ ඒ අත්දැකීම තියෙන්නේ. නමුත් අපි අවිද්‍යාව මේක පිළිගන්න සූදානම් නැහැ. ඒ නිරුද්ධ වෙච්ච දේ නිතරම තියේ කියලා හිතන්නේ. එහෙම හිතලා හිතලා අන්තිමට මොකද වෙන්නේ? මරණාසන්න මොහොතේ මොකද වෙන්නේ? මරණාසන්න මොහොතේ මොකද වෙන්නේ? මරණාසන්න මොහොතේ ඇසෙන් රූප ගන්නේ නැහැ. ඇස දුර්වල වෙලා ඒ වෙලාවේ. කනෙන් ශබ්ද අහන්නේත් නැහැ. නාසයෙන් ගඳ සුවඳ විඳින්නෙත් නැහැ. දිවෙන් රස විඳින්නෙත් නැහැ. කයින් පහස විඳින්නෙත් නැහැ. අන්තිම මොහොත කියලා කියන්නේ අවසාන චිත්ති අවස්ථාවේදී චුති චිත්ති වෙන වෙලාව වෙනකොට තනිකරම මනසයි ධර්මාලම්බනයක විතරයි ක්‍රියාත්මක වෙන්නේ. ඔබට මතක් වෙච්ච සිද්ධියක් මතක් වෙනකොටම ඇතැමිට මියගිය තාත්තා මතක් වෙන්න පුළුවන්, අම්මා මතක් වෙන්න පුළුවන්, දරුවෙක් මතක් වෙන්න පුළුවන්. මෙතනින් හිත චුත වෙනකොටම ඊළඟ ප්‍රතිසන්දිය කොහෙද සිද්ධ වෙන්නේ? අර ඒ හිතේ නිර්මාණය වෙච්ච රූපය හොයාගෙන ගිහිල්ලා ඊට අනුරූප ලෝකයක ඔබ කයක් ලබාගෙන පිළිසිනගෙන. පින්නතුනි ජීවත් වෙන කාලයට එක විතරක් මතක් වුණාට නම් කමන්නේ නෑ. නමුත් අවසාන මොහොතේ මොකද වෙන්නේ? ඔබ සාමාන්‍ය වෙලාවෙදී ඔබ සිහින දකිනකොට රාත්‍රී කාලේ ඔබට පේන්නේ මේ ජීවිත කාලේ ඔබ දැකපු කියපු දේවල් විතරයි. ඔබට ගියාත්ම දේවල් සාමාන්‍ය සිහිනකදී පේන්නේ නැහැ. හැබැයි ඔබ මරණාසන්න මොහොතේ මොකද වෙන්නේ? මේ ජීවිත කාලේ සිහිනට විතරක් නෙවෙයි කල්ප ගානකට ඔක්කොම එකම ලයින් එකකට දෙන ඔබට පේන්න. ඒ පේන එකක් තමයි අරමුණක් වෙලා ඔබ ඒකේ හිතන රූපයට අනුරූපව ඊළඟ තැන ප්‍රතිසන්දි ගන්නවා. ඒකේ වැඩිපුර කුසල පැත්ත වෙලා තිබුණොත් හොඳ තැනක ඉපදේ. දැනුත් ඔබ ඉපදෙලා තියෙන ඒ වගේ තමයි. හැබැයි අකුසල එකක් ඉස්මතු වුණොත් ඊට අනුරූප තැනක ඔබට කයක් හමු වෙයි. එතකොට බුදුරජාණන් වහන්සේ අපට එහෙනම් මොකද දේශනා කරන්නේ? අපේ හිතට සිතුවිල්ලක් එනකොටම මේ සිත කියන්නේ මනසයි ධර්මාලම්බනයි එකතු වෙලා මනෝවිඥාණයෙන් හටගත්තු දෙයක්. මේක කලින් තිබ්බ දෙයක් නෙවෙයි, මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන දෙයක් කියලා දකින්නට මනස හුරු කරනවා. මේ මනස හුරු කරන ප්‍රතිපදාව තමයි සතර සතිපට්ඨානය කියලා කියන්නේ. එතකොට හැම මොහොතේම මනසට අරමුණක් එනකොටම දන්නෝ මේ බාහිර තියෙන දෙයක් සිහුණා නෙවෙයි, තමන් අතීතයේ දැකපු හපු දෙයක අත්දැකීම, ඒ නිරුද්ධ වෙච්ච එකේ සංඥා වේදනා දෙක මන ආයතනින් සිහිපත් කිරීම කියන එක දන්න. කලින් දැකපු ඒවා විතරක් නෙවෙයි පින්නතුනි, ඔබ මේ මොහොතේ මේ බණ කියන හාමුදුරු ගැන ඔබ දැකලා මේ හාමුදුරු කෙනෙක් කියලා හඳුනා ගන්නව නම් ඒ හඳුනාගන්නේ අතීත අත්දැකීමක් විදියට. ඔබට වර්තමානයෙන් මේ හාමුදුරු කෙනෙක් කියලා හඳුනා ගන්න බෑ. මේ මම කියන බණපදයක් හරි ඔබ තේරුම් ගන්නව නම් තේරුම් ගන්නේ පළවෙනි එක්ස්පීරියන්ස් එකෙන් නෙවෙයි, ඒක නිරුද්ධ වෙලා දෙවෙනි එක්ස්පීරියන්ස් එකෙන්. දෙවෙනි එකෙන් ඔබ තේරුම් ගන්නකොට පළවෙනි එක නිරුද්ධ වෙන අවසන්. නමුත් අපි හිතන්නේ මේ මොහොතේම අපි මේ එක්ස්පීරියන්ස් එක ගන්නවා කියලා. පින්නතුනි මෙන්න මේකට හරියට නුවණ පිහිටියොත් අපි හැම මොහොතෙම හිත ආරක්ෂා කරනවා. හැම මොහොතෙම සතිය සහ සම්පජඤ්ඤය නැත්තම් සිහිය සහ නුවණ කියන දෙක තුල තමන්ගේ අවධානයෙන් ඉන්නවා. ඒ අවධානයෙන් ඉන්න මොහොතක් පාසා බාහිර කෙනෙකුට හෝ දෙයකට ඔබේ මනසට හානියක් කරන්න බෑ. ඔබ හැම මොහොතෙම දන්න දැන් මේ මොකද්ද වෙන්නේ කියලා. දැන් මෙතන වතුර බෝතලයක් කියලා ඔබ හඳුනාගන්නේ ප්‍රඥාවෙන් නෙවෙයි විඥාණයෙන්. අර ළමයා කියන්නේ හඳුකුරක් කියලා කියන්නේ මොඩියෝ කියලා නේ. ඒ කියන්නේ විඥාණයෙන් දැනගන්න එක තමයි හඳුකුර කියලා කියන්නේ. විඥාණයෙන් දැනගන්න එක තමයි ලෝකෙ යන්නේ. නමුත් ප්‍රඥාවෙන් දැනගන්නවා කියන්නේ මේ වතුර කියන එක නිර්මාණය වුණේ මේ මොහොතේ. මේක ඔබට වතුර බෝතලයක් වුණාට කර්ම ශක්තිය අනුව දුර්වල කර්ම ශක්තියක් නම් තියෙන්නේ මේක බලන කෙනාට වතුර පේන්නේ නැහැ. දන්නවද ඔබ? එක පාරක් අර මිනිස්සෙක් වැද්දෙක් සතෙක් ඝාතනය කළා, ආරණ්‍යයකට ගියා. වතුර පිපාසයක් ආවා. ගිහිල්ලා හාමුදුරන්ගෙන් අහනවා වතුර කොහෙද කියලා. හාමුදුරුවෝ කියනවා කලවල තියෙන වතුර පිරලා තියෙන බොන්න කියලා. මෙයා කල අරිනවා, අරිනරින කලේ වතුර බිඳුවක්වත් නැහැ. අන්තිමට හාමුදුරන්ට බනිනවා. ඇයි වතුර ටිකක්වත් ගෙනත් තියන්න බැහැයිද කියලා. මොකද්ද මේ වෙන්නේ? එයාගේ කර්ම ශක්තියේ මේ වතුර ටික පේන්නේ නැහැ. ඒ නිසා ඔබට මේ ආද වතුර බෝතලේ කර්ම ශක්තිය වතුර පේන ඔබේ කර්ම ශක්තිය හොඳයි. බැරි වෙලාවත් ඔබ සහ පිපාසාවෙන් ඉන්න දුර්වල කර්ම ශක්තියක් නම් තියෙන්නේ ඔබට මේ වතුර ටික පිපාසය ඔබගේ ওই පැත්තේ තියෙනවා වතුර පේන්නේ. පින්නතුනි මේ වගේ ලෝකෙක හැම අපි ඉන්නේ. ඉතින් මෙන්න මේ වගේ දහමක් තමයි ලෝකෙ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට දේශනා කරන්නේ. ඔබ පහළ ඇති ලෝසක හාමුදුරුව. ලෝසක හාමුදුරුව පාත්‍රය අරගෙන පිණ්ඩපාත යනවා. පාත්‍රයේ හිස් දාහනේ බෙදන්නේ නැහැ. මොකද්ද පේන්නේ? පාත්‍රයේ පිරිලා කියලා පේන්නේ. දාන බෙදන්න ඉඩක් නැහැ. ගේන දාන ටික අරගෙන ආයි යනවා ඒ කට්ටිය. හැමදාම ලෝසක හඳුරෝ බඩගින්නෙන් පන්සලට එන. පින්නතුනි මෙන්න මෙවැනි ලෝකයක තමයි අපි ජීවත් වෙන්නේ. මෙන්න මේක තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ කපට අනාවරණය කළ දෙන සත්‍යය. මෙන්න මේ සත්‍යයෙන් ඉතාම සල්ප මාත්‍රයක් හරි ඔබට තේරුණොතින් ඒ මට්ටමට ඔබේ නුවණක් තිබුණොතින් ඔබ එදාට බුදුරජාණන් වහන්සේට වඳින්නේ අද වඳින විදියට නෙවෙයි. එදාට ඔබ බුදුහාඳුරණ වඳින්නේ පසඟ පිහිටුවලා මුළු හදවතින්ම. මේ ලෝකේ කිසිම කෙනෙකුට තේරුම් ගන්න බැරි වෙච්ච දෙයක් නේද මේ අනාවරණය කරේ කියලා මහා හදවත උතුරා යන ගෞරවයකින් ශ්‍රද්ධාවකින් එදාට ඔබ බුදුහාඳුරණ වඳින්නේ. අන්න ඒ සත්‍ය තේරුම් ගත්තොත් පින්නතුනි මේ ලෝකේ අපට නිදහස් වෙන්න බැරි දුකක් නැහැ. ඔබ දන්නව පටාචාරව කියලා කියන්නේ එක දින මරණ කීයක්ද? මරණ හයක් නේ. දරුවෝ දෙන්නයි, ස්වාමියායි, අම්මයි, තාත්තයි, සහෝදරයයි. එක දවසේ තමන්ගේ ළඟම ඥාතින් 6 දිනක් මිය ගියොත් ඔබට කොයි වගේ දුකක් ඇද? පින්නතුනි මේ ධර්මයෙන් ඒ දුකත් දුරු කරන්න පුළුවන්. එක දින තමන්ගේ ළඟම ඥාතින් 6 දිනක් මිය ගිහිපු දුකෙන් නිදහස් වෙන්න පුළුවන් නම් කෙනෙකුට මේ සද්ධර්මයෙන් එහෙනම් එවින කෙනාට මොන දුකෙන්ද නිදහස් වෙන්න බැරි? බන්දුල මල්ලිකාව දානෙ බෙදමින් ඉන්නකොට කෙනෙක් ඇවිල්ලා කියනවා එතුමියගේ දරුවෝ 32 දෙනාත් බන්දුල සේනාධිපතියත් මිය ගියා කියලා. කනට ඇහෙන්නේ මේක. නැත්තම් අර පත්‍රිකාව බලන්නේ. බලනකොටම මේ සිද්ධිය හරි සිහියෙන් නුවණින් හිටියා සම්පූර්ණම දුකෙන් නිදහස් වුණා. ඇසෝවානෙල හිටියේ සෝවානෙල විතරක් නෙවෙයි, සෝවාන්ගල හිටියා කියලා විතරක් නාඩින්නේ නැහැ. ඒ වෙලාවේ උප්පරිම ලෙස සිහියෙන් නුවණින් හිටියා. සෝවාන් නොවුණත් කෙනෙකුට හරියට සති සම්පජඤ්ඤයෙන් ඉන්නවා නම් මේ මොහොතේ ඇහෙන් දකින දෙයට, කනෙන් ඇසෙන දෙයට, නාසයෙන් ගඳ සුවන දෙයට එන දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. මෙන්න මේ දර්ශනීයට තමයි පටිසමුපාදය කියලා කියන්නේ. මේ දර්ශනයේ ජීවිත යථාර්ථයක් බවට පත් කර ගැනීම මාවත තමයි සතර සතිපට්ඨානය කියලා කියන්නේ. මෙන්න මේ ගමන් මග යන උදව් කරන කෙනා තමයි කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ. අනේ කල්යාණ මිත්‍රයෙක් මෙවැනි උදව්වක් මේ දහම්මග ඔබට කියා දුන්නොතින් ඔබට ජීවිතයේ වටිනාම කෙනා ඒ කල්යාණ මිත්‍රය බවට පත් වෙනවා. අනේ කල්යාණ මිත්‍රයාට තමයි ඔබ ජීවිතේ වැඩිපුරම සලකන්නේ. අද ඔබට වැඩිපුරම ඔබ සලකන ඔබේ අම තාත්තට, නැත්නම් ස්වාමියට බහරයාවට, නැත්නම් රැකියාව ආරම්භ දීපු කෙනාට, නැත්නම් මේ රටට එන්න උදව් කරපු කෙනාටනේ. හැබැයි ඔබ මේ ධර්මයේ තේරුම් ගත්තොත් එදාට ඔබ වැඩිපුරම ගරු කරන කාටද? බුදුරජාණන් වහන්සේට. මේ ධර්මය අනාවරණය කරපු බුදුහාඳුරන්ට. ඊට පස්සේ සංඝරත්නයට, වසර 2500ක් මේ දහම ආරක්ෂා කරන් ආපු සංඝරත්නයට තමයි ඔබ එදාට ගරු කරන්නේ. සරියුත් හාමුදුරුව ගැන ඔබ අහලා ඇති. සරියුත් හාමුදුරුව හැමදාම සැතපෙන කලින් උන්වහන්සේ මුලින්ම ධර්මයේ දේශනා කරපු අස්සජි හාමුදුරුව හිටිය පැත්තට වැඳලා ඒ පැත්තට හිස දාලා තමයි සැතපුනේ. අස්සජි හාමුදුරුවා එක ගාථාවක් උන්වහන්සේට කියලා දුන්නේ. ඒ ධම්ම ගාථාවනේ. පරිසම්පාදයේ පිළිබඳව තියෙන යථාර්ථය තියෙන ගාථාව දේශනා කරපු එක විතරයි කලින්. උන්වහන්සේගේ ජීවිතයේ ශ්‍රේෂ්ඨතම පුද්ගලයා වුණේ සරියුත් හාමුදුරුවන්ගේ කවුද? අස්සජි හාමුදුරුව. එනිසා පින්නතුනි මෙවැනි වටිනා දහමක් ඔබ අපි හැම දිනෙකම ලබා ගත්ත අවස්ථාව, මේ අවස්ථාව මිස් කරගන්න එපා, අත්හැරගන්න එපා. අත්හැරගත්තොත් බුදුහාමුදුරුවෝ දේශනා කරන බොහෝ කාලයක් පසුතැවෙන වෙනවා කියලා. උන්වහන්සේ දේශනා කරනවා ෂණේ ඉක්මවා ගන්න එපා. මේ ෂණේ ඉක්මවා ගත්තොත් කනාති තාහි සෝචಂತಿ. ෂණේ ඉක්මවා ගත්ත අය ශෝක කරනවා කියලා. ඒ නිසා මේ ඊටාම දුර්ලභ අවස්ථාවක ඔබ මනුෂ්‍ය ලෝකේ එක දවසක් තව ජීවත් වුණත් ඒ දවස වටිනවා අබුද්ධෝත්පාද කාලයේ කල්පයකට වඩා. ඇයි? ඒක දවසේදී සම්පූර්ණ දහම් මඟ තේරුම් ගන්න පුළුවන්. ඒකට සියලුම දහම් දැනුම ඔබට සිංහල බැරි වුණත් ඔය සූත්‍ර සෙන්ට්‍රල් කියලා වෙබ්සයිට් එකක් තියෙනවා. සියලුම ධර්ම ග්‍රන්ථ භාෂා 12කට වඩා භාෂාවලින් ට්‍රාන්ස්ලේට් කරලා තියෙනවා. දැන් පින්නතින ඔබේ අතේ මුළු ත්‍රිපිටකෙම තියාගෙන ලෝකේ ඕන තැනක ඔබට යන්න පුළුවන්. ආරණ්‍යක ඉන්න හාමුදුරු කෙනෙක් වුණත් ඉස්සරහාගේ පොත්පත් හොඟා තියන් ඉන්නේ නැහැ. පොඩි ඩිවයිස් එක මුළු ත්‍රිපිටකෙම අටුවා ඔක්කොම ඩික තියාගෙන පොත්පත් බලමින් ධර්ම දේශනාවෙන් ඉන්නේ. ඉතින් මේ ගත වෙච්ච වසර 2600 තුල ලෝකේ පහළ වෙච්ච පින්වන්තමය තමයි ඔබ. එදා අනුරාධපුර යුගයේ ධර්ම දේශනාවක් අහන සමහර කෙනෙක් සිතුල්පව්වේ ඉඳලා රුහුණේ සිතුල්පව්වේ ඉඳලා මිහින්තලයට පාගමනින් එනවා. අනුරාධපුරයේ මහමෙවුනා වින හාමුදුරු කෙනෙක් රුහුණේ තිස්ස මහරාමයට පයින් යන බණපදයක් අහන. එහෙම ලෝකේට ඔබට අද ලෝකේ ඕනම තැනක සිදුවන ධර්ම දේශනාවක් අහන්න පුළුවන් වාතාවරණයක් අද තියෙනවා. ඉතින් ඒක ඔබ ලැබුණේ සසර ලෝකෝ පිනකින්, ඒ පිනේ ප්‍රතිඵල ඔබත් ලබා ගන්න ඔබේ ළඟම ඥාතීන්ටත් මේ වරප්‍රසාදය ඔබ ලබා දෙන්න. ඉතින් ඒ සඳහා අප්‍රමාදීව කටයුතු කරන්න ඔබට ශක්තිය, ධෛර්යය, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් පින්වතුනි අද මේ විශේෂ පින්කම කළේ මීට දින 6කට වගේ කලින් මියගිය වසර 100ක් මනුස්ස ලෝකයේ ආයු වළඳලා තාම පින්බර ජීවිතයක් ගත කළා, පින්වන්ත දරුවන් 4 දිනක් ලෝකෙට දායාද කළා, බොහෝ දෙනෙකුට කල්යාණ මිත්‍රයන් වෙලා මුළු ජීවිතයම දහම් කැඩපතක් වශයෙන් තිබුණු ආදර්ශවත් ජීවිතයක් ගත කරපු ධර්මසේන මහත්මයාගේ ගුණ සිහිපත් කරලා සිද්ධ කරන ගුණාස්මරණ පින්කමක් විදිහට අද දින තමන්ගේ ආදරණීය තාත්තට පින් අනුමෝදන් කරන කරපු සද්දවසේ ධර්ම දේශනාමය පින්කමයි මේ සිදු වුණේ. ඉතින් ඒ ගැන ඔබ හුඟා සතුටටපත් වෙන්න මේ නිවසේ ඉන්න පාලිත ධර්මසේන මහත්මයා, ඒ අනිත් සහෝදරයා, සහෝදරයන් දෙදෙනා ඇතුළු ඔබ විතරක් නෙවෙයි මේ සම්බන්ධෙච්ච හැම දෙනාට මෙතුමා පියෙක් වුණා, කල්යාණ මිත්‍රයෙක් වුණා, හොඳ යහළුවෙක් වුණා. ඉතින් එතුමාගේ සසර ජීවිතය තව තවත් සුවපත් වේවා, එතුමා බලාපොරොත්තු වන ආකාරයට එතුමාගේ සසර ජීවිතයේ සුවපත් භාවයත් නිවන් දක්නා ඥාති දක්වාම ධර්මයේ හැසිරෙන්නට සුදුසු වාතාවරණයක් ලැබෙන්නටත් මේ සියලු පින්කම් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි ගාථාව කියලා එතුමාට පුණ්‍ය ආනුමෝදනා කරමු. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. හොඳයි පින්වතුනි, අපි ධර්මසේන මහත්මයාගේ ගුණ සිහිපත් කරන ගමන් විශේෂයෙන්ම අපි මේ දරුවන්ට පින් අනුමෝදන් කරනවා. ඒ ආදරණීය පියතුමා මෙතෙක් කල් ජීවත් කරවලන් තම බොහෝ දෙනාට එතුමා දකින්නට අවුරුදු 100ක් සම්පූර්ණ වෙන කෙනෙක් මනුස්ස ලෝකේ දකින්න ලැබෙන එක බොහොම විරල කාරණයක්. ඉතින් ඒ අවස්ථාවේ මේ බොහෝ දෙනෙකුට හිමි කළ දුන්නේ මේ ආදරණීය දරුවන් 4 දෙනා. ඉතින් ඇත්තෙන්ම එතුමාගේ තියෙන තවත් සුවිශේෂී ගුණයක් තමයි මේ දරුවන් 4 දෙනා එකට සමගියෙන් ඉන්න පුළුවන් විදිහට හදපු එක. එතැමිට අපි බොහෝ විට දන්නවා දරුවෝ ලොකු වෙනකොට අර පොඩි කාලේ තිබිච්ච සමගිය නෑ නේද? ඉඩ කඩන් වලට හරි වෙනත් දෙයකට හරි හිතරි දවගෙන ඉතින් පිටාය වගේ තමයි ඉන්නේ නේද? නමුත් මේ දරුවෝ 4 දෙනා විතරක් නෙවෙයි, පවුලට එකතු වෙච්ච අය මුණුබුරු මිනිබිරියොත් හැම දිනෙකම එකා වගේ මේ සමගියෙන් ඉන්න එකම තමයි ඒ අම්ම තාත්තට ඔබ දක්වන ලොකුම ගෞරවය. එනිසා දරුවෝ හදන අම්ම තාත්තා දරුවන්ගෙන් බලාපොරොත්තු වෙන ප්‍රධාන දෙයක් තමයි දරුවන්ගේ සමගිය. ඉතින් මේ ඔබ මේ සමගියෙන් එක පැදුරක ඉඳගෙන මේ තාත්තට පින් අනුමෝදන් කිරීම තමයි තාත්තට කරන ලොකුම කලගුණ සැලකීම වෙන්නේ. ඇයි ඒකට හේතුව තාත්ත පින් ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ මෙමිය ගියේ. එතුමා තමන්ට අවශ්‍ය කරන සියලුම පින්කම් ඔබ එතුමා සපුරාගෙන ගියේ. ඉතින් මේ කරන පින්කම් ඔබටම තමයි පහන් ආලෝකයක් වගේ මේක ලැබෙන්නේ. ඉතින් ඒ ගැන හිතලා ඔබ සතුටටපත් වන්න. රැස් කරගත් මේ උතුම් පින්කම ආනිසංසය අපි දෙවියන්ටත් අනුමෝදන් කරවමු. සම්මා දෘෂ්ටික දෙවියනොත් මේ පින් අනුමෝදන්ව පාලිත මහත්මයා ඇතුළු මේ සහෝදර සහෝදරයන් හැම දෙනාටම පින්කමට සහභාගී වෙච්ච හැම දෙනාටම ඒ වගේම එතුමාට උදව්පකාර කළ හැම දෙනාටම මේ පින විශේෂයෙන් දෙවියන් අනුමෝදන්ව ඒ හැම දෙනාටම දෙවියන්ගේ ආශිර්වාදය සලසා දෙත්වා කියන පැතුමෙන් අපේ දෙවියන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින් පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඉතින් තමන්ගේ ආදරණීය පියතුමාට සලකපු වගේම මේ ඉන්න වැඩිහිටියන්ටත් ඔබ හැම දිනෙකම සලකන්නට ඕන. ඉතින් ඒ තාත්තගේ සහෝදරයා තාම ජීවත් වෙනවා. ඉතින් බාප්පා නේද? ඔය ඉතින් තාත්තට වගේම සලකලා තවදුරටත් ඒ පින්කම් කරගන්න පුළුවන්. තාත්ත දකින්න වගේ හිතලා ඔබට තවත් එතුමාටත් සලකලා පින්කම් කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, අපාප අතරේ තියෙන ඉන්න අපේ අම්මා තාත්තා, නැන්දලා මාමලා, ආච්චිලා සියලා, එයාට අපි මාසිකට දවසක් හරියයි බලලා එයාට උදව්පකාර කළා, එයාගේ ආශිර්වාදය ලබාගෙන අපේ ජීවිතවලටත් අපි කුසල දහම් රැස් කරගන්නට ඕන. ඒ නිසා වැඩිහිටියන්ට සලකන එක ඒක ලොකු ආශිර්වාදයක් අපට. එයාට වඳින එක, ආහාර පාන ආදීන් උදව් කරනකොට අපටත් ඒක අපේ ජීවිතේ දිගාසිරිය ලබන්න, අපේ දරුවන්ට ආශිර්වාදයක් වෙනවා ඒක. ඉතින් ඒ කරුණ ගැනත් මතක් කරමින්, ඉතින් මේ දුර බැහැරින්දලා ආපු බොහෝ දෙනෙක් මේ ඉන්නවා ධර්මසේන මහත්මයාගේ අවසන් කටයුතු වලට. ඉතින් අවසන් කටයුතු වල සහභාගී වෙලා විතරක් නෙවෙයි, අද හත් දවසේ බණටත් ඔබ සහභාගී වෙලා ඉතින් එතුමාට පින් වැඩෙන විදිහට කටයුතු කළා. ඒ වගේම ජීවත් වෙන කාලේ මෙතන ඉන්න බොහෝ දෙනෙක් එතුමාට උපස්ථාන කරලා පින්කම් කරගත්තා. ඒ සියලු පින්කම් වල බලයනොත් ඔබ හැම දිනාටමත් එතුමා ගත කළ වගේ දිගාසිරි ලබන්නට, ඒ වගේම දරුවන්ගෙන් උපස්ථාන ලබන්නට, ධර්මයේ හැසිරෙන්නට, අවසාන මොහොත දක්වා සිහියෙන් නුවණින් සතුටෙන් ඉන්නට ඔබ හැම දිනාටමත් මේ පින්කම ආශිර්වාදයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දුක්ඛම් පන්තා ච නින්දුංකා භයං පන්තා ච නිබ්භයං සෝකම් පන්තා ච නිස්සෝකා හොන්තු සම්බේපි පානිනෝ දුකින් පෙලෙන සත් දුකින් මිදෙන්වා බියෙන් පෙලෙන සත් බිය නැති වෙත්වා සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි, දිගාසිරි වේවා.